නමස්කාරවේවා බුදුරුවනට සමදා බුදුහිමි සරණයමි නමස්කාරවේවා ධම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරවේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණයමි නමස්කාරවේවා තුනුරුවනට සමදා තිසරණ සරණයමි සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්වත් පිරිසට අපට ඉතාමත්ම සතුටුදායක දවසක්. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා අතුරින් දීර්ඝ දේශනා ඇතුළත් දීඝනිකායෙහි පළවෙනි කොටස ශීලස්කන්ධ වර්ගය අප විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව එම ශීලස්කන්ධ වර්ගය අද ඔබට ඔබේ දෝතට අද ලැබෙනවා. පින්වත්නි, මා කල්පනා කළා මේ අවස්ථාවේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනත් බුද්ධ ශාසනය ගැනත් ගෞතම බුද්ධ ශාසනයේ දියුණු උදෙසා මා විසින් කරන ලද සේවාව ගැනත් කරුණු ස්වල්පයක් පහදලා දීලා ඊට පස්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දීඝනිකායේ දේශනාවක් ඔබට කියලා දෙන්නට. පින්වතුන් දන්නවා බුදුවරයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. දැන් අපි දන්නවා විවිධාකාර කෝටි සංඛ්‍යාත ජනකායක් මේ මිනිස් ලෝකේ ඉන්නවා. මේ කෝටි සංඛ්‍යාත ජනකාය අතරින් ප්‍රසිද්ධියට පත් වෙන්නේ බොහොම සුළු පිරිසයි. එක්ක මොනවා හරි කුසලතාවලින්, එක්ක රූපින්, එක්ක කටහඬින්, එක්ක ක්‍රීඩා කුසලතාවලින්, එහෙම නැත්නම් අලුත් සොයා ගැනීම් වලින්, එහෙම නැත්නම් වෙනත් කලා කෞශල්‍ය වලින් බොහෝ සුළු පිරිසක් මේ කෝටි සංඛ්‍යාත ජනකාය අතරින් ඉස්මතු වෙනවා. ඒ සමස්ත ජනගහණයෙන්ම ඉහළට මේ ඉස්මතු වෙන එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ ඉතාමත්ම කලාතුරකින් මිනිස් ලෝකෙට පහළ වෙන්නේ සම්බුද්ධත්වයේ උරුම කරගෙනයි. උන්වහන්සේ ලද උරුමය උන්වහන්සේගේ ශරීරයෙන් දිස් වෙනවා. ඒ තමයි උන්වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඉතින් අපේ වාසනාවට එතරම්ම ඈත අතීතයක නැති ගෞතම බුදුරජාණන් වහන්සේ මීට වර්ෂ 2630කට කලින් මිනිස් ලෝකේ උපදුනා. උන්වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ නමකට වුවමනා කරන හොඳ නුවණකින් හොඳ කල්පනාවකින් යුක්ත වුණා. වයස 29 දී ගිහි ජීවිතේ අත්හැරියා. ආවට ගියාට ගිහි ජීවිතේ අත්හැරියා නෙමෙයි, යම් කිසි දෙයක් හොයන්නේ. ඒ කියන්නේ ගිහි ජීවිතේ අත්හැරියේ ආයේ මෙන්නත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවන්න නෙවෙයි, ගිහි ජීවිතය අතහැරී එකම දෙයක් හොයාගෙන, ඒ තමයි මේ ලෝක සත්‍යය ජරාවටපත් වෙනවා, රෝග පීඩාවටපත් වෙනවා, මරණයටපත් වෙනවා. මේකට තියෙන විසඳුම මොකද්ද කියලා හොයාගෙන තමයි උන්වහන්සේ ගිහි ජීවිතය අත්හැරියේ. ඉතින් අපි කාගේත් වාසනාවට උන්වහන්සේට ඒ විසඳුම හම්බ වුණා වයස 35 දී. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා මීට වර්ෂ 2595 කට කලින්. උන්වහන්සේ වයස 80 දී පිරිනිවන් පෑවේ. එතකොට වයස 35 දී උන්වහන්සේලාද අවබෝධය පරිපූර්ණ එකක්. අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙන්නේ නැහැ. දැන් අපේ දැනුම එහෙම නෙමෙයි. අපේ දැනුම ටික වැඩි වෙනවා. උන්වහන්සේගේ දැනුම එහෙම නෙමෙයි. සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 35 දී 80 වෙනකොට තවත් මේරුව නෙවෙයි. අවුරුදු 35 දී සම්පූර්ණ වෙලා ඉවරයි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා පරිපූර්ණ ඥානයකින් යුක්ත වෙලා ඉවරයි. ඒ ඥානයෙන් අවුරුදු 80 දක්වා උන්වහන්සේ වැඩ සිටියා. ඒ වැඩ සිටියේ කාල පරිච්ඡේදයේදී උන්වහන්සේ මේ ලෝකයට ධර්මය දේශනා කරගෙන ගියා. උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ දේශනා කරගෙන ගියා. මෙහෙම දේශනා කරගෙන යනකොට උන්වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අවබෝධ කරන ශ්‍රාවකයෝ පහළ වුණා. එතකොට අවබෝධ කරන ශ්‍රාවකයන්ට වමනා වුණා ඒ ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. සම්පූර්ණයෙන් නිකෙලස් වෙන්නේ. උන්වහන්සේ දේශනා කරගෙන ගියේ ඔබ කවුරුද දන්නවා? උන්වහන්සේ අවබෝධ කරලා දේශනා කරගෙන ගියේ චතුරාර්ය සත්‍ය ධර්මයයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරන්න ඕන වෙච්ච ශ්‍රාවකීන්ට උන්වහන්සේ ලබා දුන්න පැවිදි බව. මුල්ම කාලේ පැවිදි බව ලබා දුන්නේ ඒහි භික්ඛු කියන උපසම්පදාවෙන්. ඒ කිව්වේ ශ්‍රාවකයන් වහන්සේලා ඒ ධර්මයේ ඒ ධර්ම ස්වාමීන්නි මට මේ සංසාරයෙන් එතර වෙන්න මට පැවිද්ද ලබා දෙන්න කියලා ඉල්ලනවා. ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ වදාරනවා, පින්වත් භික්ෂුව මෙහි ඉන්න මේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙන්නේ. ඇවිල්ලා මේ ධර්මයේ හික්මෙන්න කියලා කියනකොට ඒ ස්වාමින් වහන්සේලා ඉරිදි බලෙන් මහානකම ලැබෙනවා. ඒ කියන්නේ මේ හිසරවුල් බෑවිලා ගිහි වස්ත්‍ර අයින් වෙලා සිවුරු පාත්‍රයක් ලැබෙනවා. එතකොට මේක කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. එතකොට ඒකට කියන්නේ ඒහි භික්ඛු උපසම්පදා. ඒහි භික්ඛු උපසම්පදාවෙන් තමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුල භික්ෂු සංඝයා පහළ වුණේ ආරම්භයේ. ඊට පස්සේ තමයි මේ උපසම්පදා ක්‍රම බුදුරජාණන් වහන්සේ විවිධ විදියට පෙන්වා දීලා දැන් තියෙන්නේ ඤත්ති චතුත්ති කර්මෙන් කියලා කර්ම වාක්‍යයක් තුන් වතාවක් දක්වා කියවලා ඊට පස්සේ කලින් කියපු කර්ම වාක්‍යය මේ කර්ම වාක්‍යය නැවත තුන් වතාවක් දක්වා සංඝයාගේ දැනුම් දීම පිළිතොල්ලා කරන උපසම්පදාව තමයි ඊට පස්සේ උන්වහන්සේ පොදුවේ අනුමත කළේ. මේ තුලින් බුදුරජාණන් වහන්සේ ඔන්න බුද්ධ ශාසනය පිහිටෙව්වා. එතකොට බුද්ධ ශාසනය තුල තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ වැඩපිළිවෙලක්. එතකොට මේ ශාසනයට ඇතුළු වෙන අයගේ මූලික ඉලක්කය වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමයි. ඉතින් මේ ඉලක්කය අපිට ලබා දුන්නේ කවුරුවත් නෙමෙයි, බාහිර කෙනෙක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ විසින්. දැන් සාමාන්‍යයෙන් අද වුණත් පැවිදි බව ලබද්දී පැවිදි බව ලබන්නේ මේ විදිහට: සබ්බ දුක්ඛ නිස්සරණ, සියලු දුක නිදහස් වෙලා, නිබ්බාන සච්චි කරණත්තාය, නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒතං කාසාවන් දත්වා ඔය චීවර මට ලබා දී, පබ්බාජීත මම් බන්තේ ස්වාමීනි මම පැවිදි කරන සේක්වා, අනුකම්පං අනුකම්පා උපදවා. ඕක තමයි අද කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පැවිද්ද තිබෙන්නේ නිවන අවබෝධ කිරීම පිණිසයි, එතකොට ඒ කාරණයට තමයි බුද්ධ ශාසනයේ මූලිකම මුල් යුගයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි යුගයේ සම්පූර්ණයෙන්ම යොමු වෙලා තිබුණේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන ගියා. ධර්මයේ දේශනා කරගෙන යද්දී භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසක් බිහි වුණා. භික්ෂු භික්ෂුණී කියන කොටස අයිතිවන්නේ සංඝ කියන කොටසටයි. උපාසක උපාසිකා කියන අයිතිවෙන්නේ ගිහි ශ්‍රාවක කියන කොටසටයි. භික්ෂුන් වහන්සේලාට භික්ඛු සංඝ කියනවා. භික්ෂුණීන් වහන්සේලාට භික්ඛුණී සංඝ කියලා කියනවා. එතකොට ඒ අයිති සංඝ කියන කොටසට ගිහි පිරිස උපාසක උපාසිකා මේ සිව්වනක් පිරිසටම පොදුවේ ප්‍රයෝජනෙ ගත හැකි ආකාරයට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරගෙන ගියා. මේ ධර්මයට බුද්ධ දේශනාවලට බුද්ධ ශාසනයට බුදුරජාණන් වහන්සේ මුල් කාලේ උන්වහන්සේ විසින් පාවිච්චි කරපු නමක් තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රු ශාසනය. මොකද ඒකට කිව්වේ ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනාව. ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියන්නේ මාර්ගය පෙන්වන කෙනාට කියන නමක්. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මෙලව පරලව සුභ සිද්ධිය පිණිස මාර්ගය පෙන්වා දුන්නා. නිවන් මඟ පෙන්වා දුන්නා. ඒ නිසා උන්වහන්සේට ශාස්ත්‍රුන් වහන්සේ කියලා කියනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මයට කියනවා ශාස්ත්‍රු ශාසනය. මේ ශාස්ත්‍රු ශාසනය අංග 9කින් යුක්තයි. එතකොට මේ ශාස්ත්‍රු ශාසනයට කියනවා අපි නවාංග ශාස්ත්‍රු ශාසනය. බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණේ ජීවමාන වැඩ සිටින කාලේ තිබුණේ මොකක්ද? නවාංග ශාස්ත්‍රු ශාසනය. මේ නවාංග කියලා කියන්නේ කොටස් 9කින් යුක්තයි. මේ කොටස් 9ම සකස් වුණේ උන්වහන්සේගේ දේශනා විලාස අනුවයි. පොදුවේ ගත්තොත් සෑම බුද්ධ දේශනාවකටම පොදුවේ කියන නමක් තමයි සූත්‍ර. එතකොට නවාංග ශාස්ත්‍රු ශාසනයේ පළවෙනි එක අංගය මොකද්ද? සූත්‍ර. මේ සූත්‍ර කියන කොටසට තමයි විනී පිටකය අයිති වෙන්නේ. ශික්ෂා පද අයිති වෙන්නේ සූත්‍ර පිටකේ තමයි. මොකද පාතිමොක්ඛයේ තියෙන අන්තිමට සුත්තන්තං සුත්ත පරියාගතං කියලා තියෙන මේ සූත්‍ර වලට ඇතුළත් වූ කියලා. ඒ කියන්නේ මේ නවාංග ශාස්ත්‍රු ශාසනයේ පළවෙනි එක සූත්‍ර. බුද්ධ දේශනා. ඒකට ධර්ම විනය දෙකම ඇතුළත්. දෙවෙනි එකට කියනවා අපි ගෙය්‍ය. ගෙය්‍ය කියලා කියන්නේ ගාථා සහිත සූත්‍ර දේශනා. දැන් අපිට ඔබට ලේසි එකක් පම කියන්න දජග්ග සූත්‍රය. දජග්ග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්තිමට කියනවා ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංගච්ඡ බිකෝයි ගාථාවන් කියනවා. එතකොට දේශනාවත් කරලා දේශනාව අවසානයේ ඒ දේශනාව කරපු කරුණු සම්පින්දණය කරලා ගාථාවකින් ඉදිරිපත් කරනවා. ඒක බුද්ධ දේශනාවල තියෙන විශේෂත්වය. ඒකට කියන්නේ මොකද්ද අපි? ගෙය්‍ය. ඇතම් දේශනා තියෙනවා ගාථා නැහැ. දේශනාව විතරයි. ඒකට කියනවා වෙය්‍යාකරණ. දැන් ධම්සක් පැවතුම් සූත්‍රය වෙය්‍යාකරණයක්. ඒක ගාථා නැහැ. ගාථා තිබුණා නම් ඒක අයිති වෙන්නේ ගෙය්‍ය කියන කොටසට. එතකොට වෙය්‍යාකරණ කියන කොටසේ සම්පූර්ණ ධර්ම කාරණේ විස්තර කරනවා, ගාථාවක් නැහැ. දැන් බලන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ තියෙනවා ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ ආයාස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛු මුදපාදි. මේ වෙය්‍යාකරණේ වදාරණ කල්ලි. එතකොට වෙය්‍යාකරණ කියන්නේ මේ ගාථා රහිත දේශනාව. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඒ කොටස මොකද්ද? ධාතා රහිත දේශනාවලට කියනවා වෙය්‍යාකරණ. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ. හතරවෙනි කොටස තමයි ධාතා. සමහර කරුණවලදී බුදුරජාණන් වහන්සේ දේශනාවක් කරන්නේ නැහැ. දේශනාවක් කරන්නේ නැහැ, දේශනාවක් වෙනුවට ධාතාවක් වදාරනවා. එතකොට ඒ ධාතාව තමයි දේශනාව වෙතන තියෙන්නේ. දැන් අපි ගත්තොත් චක්කුපාල හාමුදුරන්ගේ ප්‍රශ්න වෙලාවේ තක්කපාල හාමුදුරුවන්ට ඇස් පෙනීම නැතිවීමයි අරහත්ත්වයට පත්වීමයි එකට සිද්ධ වුණානේ. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඇහුවනේ ස්වාමීනි, මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයට පත්වීමයි ඇස් සංදවීමයි එක වෙලාවේ සිද්ධ වුණේ, මේකට හේතුව මොකද්ද? ඉතින් කිව්වා මේකට හේතුව මෙයා කලින් ජීවිතයක කරපු පාප කර්මයක්, ඒක පස්සෙන් ඇවිල්ලා මෙයාට විපාක දුන්නා කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනාවක් විස්තර කරන්නේ නැහැ. ඒ කරුණු ඔක්කොම සම්පින්දණය කළා ගාථාවකින් දේශනා කරනවා. මනෝ පුබ්බංගමා ධම්මා, මනස තමයි මේ කුසල් ලකුසල් හැම දෙයකට මුල් වෙන්නේ. මනෝ සෙට්ටා, මනස තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. මනෝමය, මනසින් තමයි මේව හැදෙන්නේ. මනසාචේ පදුත්තේන දුෂ්ට වූ සිතින් බාහසතිවා කරෝතිවා, යම් කිසි කෙනෙක් යමක් කියනවා නම් කරනවා නම් තතෝනම් දුක්ඛ මන්විති, යාගේ පස්සින් දුක එනවා. චක්කංව වහතු පදං, බර උසුලාගෙන යන ගවයාගේ පිටුපස්සෙන් කරත්‍ය රෝදේ කැරගෙනා වගේ එයාගේ පස්සෙන් කර්ම විපාක එනවා කියලා. එතකොට මේ ගාථාව තමයි එතන තියෙන දේශනාව. එතකොට ඒකට කියන්නේ නවාංග ශාස්ත්‍රු ශාසනයේ හතරවෙනි ශාස්ත්‍රු ශාසනයේ ගාථා, සුත්ත වෙය්‍ය වෙය්‍යා කරන ගාථා. පස්වෙනි එක තමයි උදාන. උදාන කියලා කියන්නේ පින්වත්නි, ඒක මේ සැලසුම් කරලා කල්පනා කරලා සැලසුම් සහගතව ප්‍රකාශ කරන එකක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපටත් එක එක අවස්ථාවල උදාන පහළ වෙනවා. අපි මොනවද කියන්නේ? අපි කියනවා මොකක් හරි වෙච්ච ගමන් මොකද්ද කියන්නේ අපි? බුදු අම්මෝ කියනවා. හරි යගේ කියනවා. ඒව අපි සැලසුම් කළාද කියන්නේ එකපාරට පිට වෙනවාද? අපිට උච්චරයි කියන්න තියෙන්නේ. ඔයගෙම කියනවා මිසක් අපිට වෙනේම කියවෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට මේ ප්‍රසාද සංවේග අවස්ථාවල් වලදී උන්වහන්සේ තුලින් අනායාසයෙන්, નિરાයාසයෙන්, අනුත්සාහයෙන් උන්වහන්සේගේ හදවතේ හටගන්න දහම් කරුණු ගාථාවලින් පිට වෙනවා. නැත්තම් ප්‍රකාශනවලින් පිට වෙනවා. දැන් අතකෝ භගවා උදානං උදානේසි, එකල්ලි භාග්‍යතුන් වහන්සේ උදානයක් පහල කළසේක. අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවතබෝ කොණ්ඩඤ්ඤෝ. ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කළ අවසන් වෙනකොටම බුදුරජාණන් වහන්සේ දැක්කා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ මාර්ගඵලයට සුවන් මාර්ගඵල ප්‍රාප්ත වෙච්ච බව. එදගෙන උන්වහන්සේට කියුණා උදානයක්. මොකද උදානේ? ආයිෂ්මත් කොණ්ඩඤ්ඤතිමේ ඒකාන්තයෙන් අවබෝධ කළා. ආයිෂ්මත් කොණ්ඩඤ්ඤතිමේ ඒකාන්තයෙන් අවබෝධ කළා. මේ වගේ සමහර අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ තුල ප්‍රකාශ වෙනවා තව උදාන, ගාථාවලින් පිට වෙන උදාන. දැන් අපි ගත්තොත් එහෙම උන්වහන්සේට සමහර අවස්ථාවලදී ඇති වෙනවා ගාථාවලින්. දැන් අපි ගත්තොත් සීවලි මහරහතන් වහන්සේ, ඔබ දන්නවා සීවලි ස්වාමින් වහන්සේ බොහොම මව කුසේදී දුක් විඳපු කෙනෙක්. ඒක මං හිතන්නේ මේ වාර්තාගත ඉතිහාසයේ තියෙන විශේෂම දේ, මේ ලෝකේ තියෙන අද්භූත දෙයක් තේ සිදු වෙච්ච ඒ තමයි සීවලි ස්වාමින් වහන්සේගේ මෑණියන් ඒ තමන්ගේ ඒ දරුවා 7 අවුරුදු 7 මාස 7 දවසක් මව කුසේ දරාගෙන හිටියා. එතකොට මේ සුප්පියා උපාසිකාව මව කුසේ 7 අවුරුදු 7 මාස 7 දවසක් දරාගෙන හිටියේ වේදනාවෙද්දී බුදුගුණ කීකී. එතකොට මේ අම්මා සෝවාන් වෙච්ච කෙනෙක්, විවාහ වෙන්න ඉස්සෙල්ලා සෝවාන් වෙලා හිටපු කෙනෙක්. එතකොට බලන්න සෝවාන් වෙලා හිටපු අම්මා ඒ දුක විඳපු තාලේ. එතකොට අපිට පේනවා කර්ම ඒකත් කර්ම විපාකයක් හැටියට සඳහන් වෙන්නේ. කර්ම විපාක මේ මාර්ගඵල ලැබුවා කියලා පස්සෙන් එන එක නවතින්නේ නැහැ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා සුප්පියා උපාසිකාව සූපත් වේවා පින්වත්. බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළා සුප්පියා උපාසිකාව සූපත් වේවා පින්වත් දරුවෙකු බිහි කරවා කියලා. ඒ ආශිර්වාදයත් සමගම සුප්පියා උපාසිකාව බොහෝම සුවසේ මේ දරුවා බිහි කළා. ඊට පස්සේ ඕන වුණා 7 දවසක් එක දිගට දානි දෙන්න. ඉතින් මේ වෙලාවේ දැන් මේ දරුව ඉපදිච්ච ගමන් ඇවිදිනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි ඉපදිච්ච ගමන් ඇවිද්දී. සීවලී කුමාරයන් ඉපදිච්ච ගමන් ඇවිදපු එක්කෙනෙක්. ඇවිද්ද කතාබස් කරනවා. ඉතින් මේ දාන වේලාවේදී සරියුත් මහරහතන් වහන්සේ ඉදිරියට මේ ළමයා ආවා. සරියුත් මහරහතන් වහන්සේ මේ චූටි දරුවගේ අතින් අල්ලගෙන ඇහුවා, "බබෝ, සැප දුක් කොහොමද කියලා?" අලින් ස්වාමීනි, "මොන සැපද? මම හැලියක් ඇතුළේ අවුරුදු 7ක් දුක් විඳ කිව්වා." මේව කියන එකට අම්මා බලාගෙන හිටියා. මේ පුතා සරියුත් හාමුදුරුවත් එක්ක කතා බස් කරනවා. අම්මට හරි සන්තෝෂෙන් hina වුණා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ අම්මගේ හිත මේ දරුවාට ගොඩක් ආදරය ඇති වුණා. උන්වහන්සේ ඇහුවා, "සුප්පියා කැමතිද මේ වගේ දරුවන් ලැබෙනවාට?" "අනේ ස්වාමීනි, මම මේ වගේ දරුවන් 7ක් වුණත් ලබන්න කැමතියි" කිව්වා. අර දුක ඔක්කොම මතක නැහැ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උදාහණයක් පහළ වුණා. "අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මති වත්තති." අමිහිරදී මිහිරි ස්වරූපෙන්, අප්‍රියදී ප්‍රිය ස්වරූපෙන්, දුක සැප ස්වරූපෙන් ප්‍රමාදී පුද්ගලයාගේ ජීවිතය යට කරගෙන ඉන්නවා කියලා. මේ හිමි එතකොට උන්නාසික හිති නිරායාසයෙන් පිටවිච්චේවා. ඒතර ගාථාවක් උදාන. එතකොට මේ උදාන කියන එක ශාස්ත්‍රු ශාසනයේ කොටසක්. ඊළඟට ඉති උත්තක. ඉති උත්තක කියන්නේ මෙසේ ප්‍රකාශ කරලා තියෙනවා, මේ විදිහට මම ප්‍රකාශ කරලා තියෙනවා කියලා තහවුරු කරලා කියන ප්‍රකාශ. එක තැනක තියෙනවා ඉති උත්තකේ, "මහණෙනි, ලෝභය අකුසලයක්. මහණෙනි, මේ ලෝභය ප්‍රහාණය කරන්න පුළුවන්. මේ ලෝභය ප්‍රහාණය කරන්න බැරි නම් ලෝභය ප්‍රහාණය කරන්න කියලා කියන්නේ. මහණෙනි, ලෝභය ප්‍රහාණය කරන්න පුළුවන් නිසායි කියන්නේ ලෝභය ප්‍රහාණය කරන්න කියලා." මේ වගේ ප්‍රකාශ තමයි ඉති උත්තක දේශනාවල තියෙන්නේ. එතකොට සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක. ජාතක කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත, බෝසතාණන් වහන්සේ වශයෙන් ගෙවපු කාලේ සිදුණු අද්දකීම්. උන්වහන්සේ දේශනා කළා තියෙනවා, "මහණෙනි, ඒ කාලේ මෙන්න මෙහෙම වුණා. ඒ කාලේ මම මෙන්න මෙහෙම කෙනෙක් වෙලා ඉපදිලා හිටියා. එතකොට අසවල් නම් ඉපදිලා හිටියා. මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වුණා" කියලා පැරණි අතීතයේ කවුරුත් නොදන්න අතීතයේ යට වෙලා තියෙන කතා සිදුවීම් උන්වහන්සේ ගෙනහැර දක්වනවා. ඒකට මොකද්ද කියන්නේ? ජාතක. ඒවත් අයිති බුද්ධ දේශනාවල් ශාස්ත්‍රු ශාසනයට. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉති උත්තක, ජාතක, අබ්බූත ධම්ම. අබ්බූත ධම්ම කියන්නේ පුදුම සහගත දේවල්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අදාළ පුදුම සහගත දේවල් ගොඩක් තියෙනවා. පුදුම සහගත දේවල් විස්තර කරලා තියෙනවා උන්වහන්සේගේ ජීවිතයට අදාළ ලෝකයේ තියෙන පුදුම සහගත දේවල්. ඒව අතර තියෙනවා උන්වහන්සේ හොඳ සීයෙන් යුක්තව අතුසිත දිවි ලෝකෙන් චුත වෙලා මව කුසට පිළිසිඳ ගත්තා. ඒ මොහොතේ මේ ලෝකයේම ලෝකාන්ත නිරේ පවා එළිය වුණා. ඒක ආශ්චර්ය පුදුම සහගත දෙයක්. ඒ වගේම මව කුසියේ උන්වහන්සේ වැඩඉඳෙද්දී බෝසත් මාතාවට, මහමායා දේවියට පුළුවන්කම තිබුණා උන්වහන්සේත් එක්ක කතාබස් කරන්න. මව කුසියේ ඉන්න දරුවත් එක්ක කතාබස් කරන්න පුළුවන්කම තිබුණා. මව කුසේ දරුවා වැඩෙන්න පුළුවන්, වැඩිම දකින්න පුළුවන්කම තිබුණා. මේ ආශ්චර්ය දේවල්. ඊළඟට පෙන්නනවා බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා මේ ලෝකෙට ලැබෙන ආශිර්වාද දේවල්. එක තැනක තියෙනවා, "මහණෙනි, මේ ලෝකේ ලෝක සත්‍ය හැමතිස්සෙම මේ තණ්හාවෙන් සතුටු වෙවි ඉන්නේ. තණ්හාවෙන් සතුටු වෙවින ජනතාවක් ඉන්නේ." ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා කියනවා තණ්හාව ප්‍රහාණය කරන්න කියලා. පුදුම සාගත දේ තමයි අර තණ්හාවෙන් සතුටු වෙන ජනතාව ඊට පස්සේ ඒකාසය ඇරලා තණ්හාව ප්‍රහාණය කරන්න තියෙන ධර්මයට ආස කරනවා. තණ්හාව ප්‍රහාණය කරන්න ධර්මයට කැමති වෙනවා. තණ්හාව ප්‍රහාණය කිරීම හොඳයි කියලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ නම පහළ වීම නිසා ඇතිවෙච්ච ආශ්චර්යයක් කියනවා. මේ වගේ ආශ්චර්ය අද්භූත කාරණා බුද්ධ දේශනාවල තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා විශේෂ සූත්‍රයක්ම අච්චරි අබ්බූත ධම්ම සූත්‍රය කියලා. එතකොට ඒකත් ශාස්ත්‍රු ශාසනීයට ආйти. ඊළඟට වේදල්ල. වේදල්ල කියලා කියන්නේ ධර්ම සාකච්ඡා, ප්‍රශ්නයක් අහනවා පිළිතුරක් දෙනවා. ආයෙ ප්‍රශ්නයක් අහනවා ආයෙ පිළිතුරක් දෙනවා. ආයෙ ප්‍රශ්නයක් අහනවා ආයෙ පිළිතුරක් දෙනවා. එතකොට මේ ප්‍රශ්නෝත්තර ක්‍රමයට තමයි මේ දේශනාව ඉදිරියට යන්නේ. එතකොට ඊබඳු දේශනාවලට කියනවා වේදල්ල කියලා. මේ ප්‍රශ්නෝත්තර ස්වභාවයෙන් යුතු දේශනා රාශියක් මේ බුද්ධ දේශනාවල සඳහන්ව තිබෙනවා. ඊළඟට සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම වේදල්ල. මේන් සමන්විතයි ශාස්ත්‍රු ශාසනය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ පුරුදු කරේ ඔය ක්‍රම 9 යටතේ. ඔය කොටස් 9 යටතේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන කාලේ වෙනකොට එය සංග්‍රහ වෙලා තිබුණා. සංග්‍රහ වෙලා කියන්නේ සකස් වෙලා තිබුණා. දීර්ඝ දේශනා වෙනම, මධ්‍යම දේශනා වෙනම, අංක වශයෙන් තියෙන දේශනා වෙනම, ඒ වගේම දහම් කරුණු ක්‍රමානුකූලව එකට ගොනු කරලා දේශනා වෙනම සකස් වෙලා තිබුණා. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ ඒ රහතන් වහන්සේලාට ඕන වුණේ ඒ බුද්ධ දේශනා නවාංග ශාස්ත්‍රු ශාසනය. දැන් එක එක ස්වාමීන් වහන්සේලානේ මේක ධාරණය කරගෙන හිටියේ. ඒ අතරේ අග්‍ර වශයෙන්ම ඒ බුද්ධ දේශනා ධාරණය කරගෙන හිටියේ ආනන්ද මහරහතන් වහන්සේ. විනය ධාරණය කරගෙන හිටියේ උපාලි මහරහතන් වහන්සේ. මේ පළවෙනි ධර්ම සංගායනාවේදී මේ මහරහතන් වහන්සේලා මුල් වුණා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන්න කලින් දේශනා කළා, මහණෙනි මාගේ ඇවෑමෙන් පස්සේ, ආනන්ද හඳුරන දේශනා කළේ ආනන්දේ මාගේ ඇවෑමෙන් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ ධර්ම විනය. එතකොට ධර්ම විනය ශාස්ත්‍ර, එතකොට ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ මේ එක එක්කිනා කියපු දේවල් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරපු දේවල් තමයි, බුදුමුවින් දේශනා කරපු ධර්ම විනය තමයි ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වෙන්නේ. එතකොට මේ ධර්ම විනය ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා කියලා ප්‍රකාශය නිසා ඒ රාතන් වහන්සේලා මේ ධර්ම විනයට අසීමිත ගෞරවයක් දැක්ුවා. ඊට පස්සේ පළවෙනි ධර්ම සංගායනාවේදී ඔන්න බුද්ධ දේශනා ඉස්සල්ලාම විනය සංගායනා කළා. විනය සංගායනා කළා පළවෙනි ශික්ෂාපදී, පළවෙනි පරාජිකාව කොහෙදිද පැනෙවි කියලා උපාලි හාමුදුරුවෝ අහනවා. ඉතින් කියන විශාල මහනුවරදී මොකද්ද හේතුව? සුදින්න කියන කුල පුත්‍රයා අරබයා. මොකද ඒකට හේතුව? ඔන්න ඊට පස්සේ ඒ සිද්ධිය කියනවා. ඊට පස්සේ දෙවන ශික්ෂාපදේ පැනෙවි කොහෙදිද? මේ වගේ ශික්ෂාපදේ පැනෙවි කොහෙදිද? කාටද? මොන කාරණාවකටද? සම්පූර්ණ විස්තර කරන මේ විනය ඒ වගේ සංගායනා කළ ඉවර කළ. සංගායනාව කියන්නේ කණ්ඩායමක එකතුලා ගායනා කරනව නෙවෙයි. දැන් අපිට ගායනා කියන වචනේ ඇහෙනකට ඇහෙන්නේ නිකන් කට්ටියක් එකතු වෙලා ගීතස්වරෙන් කියනවා වගේ එකක්. ගායනා සංගායනා කියන්නේ ඒක නෙවෙයි. සංගායනා කියන්නේ බුද්ධ වචනේ ක්‍රමානුකූලව ගොනු කිරීම. එතකොට මේ විනය පිටකේ එහෙම කළා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය දේශනා කළේ කොහෙදිද? ඉතින් කියනවා රජගහමේ, රජගහනුවර නාලන්දා, නාලන්දාවේ අසවල් ප්‍රදේශයත් අසවල් ප්‍රදේශයත් අතර. මොකද්ද මේකට හේතුව? කියනවා මේ සුප්පිය බ්‍රහ්මදත්ත කියලා මේ ගුරුගෝල දෙන්නෙක්ගේ සාකච්ඡාවක් කතාවක් අරබයා තමයි මේක දේශනා කළේ. ඊට පස්සේ අහනවා සාමාන්‍ය ඵල සූත්‍රය දේශනා කළේ කොහෙදිද? ජීවක අම්බවණේදී. කවුරුන් අරබයාද? අජාසත් රජු අරබයා. මේ වගේ බුදුරජාණන් වහන්සේ යම් සූත්‍රයක් දේශනා කළාද, දේශනා කළේ කොහේද, කාටද, මොන කුමන කරුණක් අරබයාද කියලා ඔන්න බුද්ධ දේශනා ගැන විස්තර කළා. අර විනය පිටකයේ එතනදී කොටස් පහකට බෙදුණා. පාරාජිකා පාළි, පාචිත්‍ය පාළි, චුල්ලවග්ග පාළි, මහවග්ග පාළි, පරිවාර පාළි වශයෙන් සූත්‍ර පිටකයේ ධර්මය කොටස් පහකට බෙදුණා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වශයෙන්. දීඝ නිකාය කිව්වේ දීර්ඝ දේශනා එකතු වෙච්ච කොටස. මජ්ඣිම නිකාය කිව්වේ මධ්‍යම දේශනා එකතු වෙච්ච කොටස. අංගුත්තර නිකාය කිව්වේ අංක වශයෙන්. ඒකේ අංග කියලා කිව්වේ අංක වශයෙන් තමයි ඒක තියෙන්නේ. ඒකේ කොටස් 11ක් තියෙනවා. සංයුත්ත නිකාය තියෙන්නේ මේ බුද්ධ දේශනා ඒ මූලික කොටස් එකතු කරලා කරන දේශනා. කුද්දක නිකාය තියෙනවා ග්‍රන්ථ සමස්තයක් වශයෙන් ග්‍රන්ථ 15ක්. එතකොට මේ දේශනාවල් ප්‍රථම ධර්ම සංගායනාවෙන් සම්මත වෙලා බුද්ධ වචනය කියලා ඊට පස්සේ ඔක කටපාඩමින් මුඛධාරණෙන් ආවා. වැදගත්ම දේ සිද්ධ වුණේ ලංකාවේ. මේ කටපාඩමින් දිනාපු ධර්මය ඔබ දන්නවා. දුර්භික්ෂයකට ලංකා භික්ෂුන් වහන්සේලා මුණ දුන්නා. ලාංකික ජනතාව මුණ දුන්නා. ඒකට මොකද්ද කියන්නේ අපි? ඔව්, සාගතයක් ආවා. බැමිනිටියා සාගතේ. මේ සාගතේ ආපු වෙලාවේදී ස්වාමින් වහන්සේලා වැඩි පිරිසක් දකුණු ඉන්දියාවේ කාංචිපුරම් කියන ප්‍රදේශයට වැඩම කළා. ඒකේ සඳහන් වෙනවා මේ සිතුල්පහුවේ රහතන් වහන්සේලා 12000ක් පිරිනුවන් පෑවා කියලා දාන්නේ නැතුව. එතකොට මේ කටපාඩම් කරමින් ධර්මයේ ගෙනාපු එක ඉස්සරහට ගෙනියන්න විදියක් නැහැ. සමහර ස්වාමින් වහන්සේලා මේ මුහුදු වෙරළට ගිහිල්ලා වැටකෙයි අයිස්ම වළඳවලද තමයි මේ ධර්මයේ පාඩම් කරගෙන තියෙන්නේ. ඔන්නව 12 අවුරුද්දක් පැවතුනා මේ සාගතේ. 12 අවුරුද්දක් පැවතිච්ච සාගතේ නිමා වෙලා වළගම්බා රජු රජ වුණාට පස්සේ ඔන්න කාංචිපුරම් වලට වැඩම කරපු ස්වාමින් වහන්සේලා ආපහු ලංකාවට වැඩියා. ලංකාවේ ධර්මයේ කතා කර කර කටපාඩම් කරමින් පුරුදුච්ච ස්වාමින් වහන්සේලා එක පැත්තක, කාංචිපුරම් වල ඉඳලා වැඩම කරපු ස්වාමින් වහන්සේලා එක පැත්තක ඉඳලා දෙපැත්තම සජ්ජායනා කළා. වැරදිලා තියෙනවද කියලා බලන්න. එතකොට ඒකේ සජ්ජායනාදී ඔප්පු වුණා දෙපැත්තෙම හරියටම පාඩම් හිටලා තියෙන වරදක් නැහැ කියලා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා කල්පනා කළා. මේ ප්‍රශ්නයක් ඇති වුණා. බුද්ධ ශාසනය බොහෝ කල් පවතින හේතු වන්නේ පරියාප්තියේද ප්‍රතිපත්තියේද කියලා. පරියාප්තිය කියන්නේ බුද්ධ වචනේ. ප්‍රතිපත්තිය කියන්නේ බුද්ධ වචනේ අනුගමනය කිරීමයි. ඉතින් එතකොට කොටසක් කිව්වා ප්‍රතිපත්තියයි. කොටසක් කිව්වා පරියාප්තියයි. අන්තිමට පරියාප්තිය ඒ කියන්නේ බුද්ධ වචනේ නිවැරදිව පැවතුනොත් විතරයි මේක කරන්න පුළුවන් කියලා සාක කරපු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා කරුණක්. ඒ තමයි අපි කොච්චර ප්‍රතිපත්ති ගරුක හිටියත් බුද්ධ වචනේ වැරදුනොත්, බුද්ධ වචනේ විකෘති වුණොත් ඊට පස්සේ අපිට ප්‍රතිපත්තියේ නියම ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා පරියාප්තිය තමයි නිවැරදිව තියෙන්න ඕනේ කියලා කීම නිසා උන්වහන්සේලාගේ අදහස තහවුරු වුණා. ඊරවස කල්පනා කළ අනාගතයේ මෙච්චර හොඳට කටපාඩම් කරන්න දක්ෂ අය ධාරණ ශක්තිය තියෙන අය බිහි වෙන්නේ නැහැ. එහෙනම් අනාගතයේ අපිට බලාපොරොත්තු තියාගන්න බෑ කටපාඩමින් මේගොල්ලෝ මේක දරාගෙන යාවිද කියලා. හොඳම දේ තමයි මේක ලියාතබන එක. එතකොට පාලියෙන් තමයි බුද්ධ දේශනා ඔක්කොම දැන් කටපාඩම් කරගෙන ඉන්නේ. දැන් ලංකාවේනේ මේ කටපාඩම් කරන් ඉන්නේ. එතකොට ඒ ලාංකික භික්ෂුන් වහන්සේලා පාලි අක්ෂර දන්නේ නැහැ. පාලි වචන විතරයි දන්නේ. පාලි අකුරු දන්නේ නැහැ. දැන් මේ කටපාඩම් කරන් ඉන්නවා. දැන් මේක ලියන්නත් ඕනේ. ඊට පස්සේ මොකද කළේ? පුස්කොළ පොත්වල, තල්පත්වල සිංහල අකුරු වලින් පාලි දිව්වා. එදා උන්වහන්සේලා ඒ කරපු වැඩේ, ඒ දූරදර්ශී ක්‍රියාව නොකරන්න පින්වත්නි ලෝකෙටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මේ නැහැ. ඒක ලංකාවේ ලෝක ඉතිහාසයේ කවදා හරි කතා කළොත් සියලුම ගෞරවය ලැබෙන්නේ ලාංකීය භික්ෂුන් වහන්සේලාටයි. ලෝක ඉතිහාසයේ කවදා හරි මේක කතා කළොත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකුණේ කොහෙන්ද කියලා. ඊට පස්සේ තමයි ලෝකෙට ප්‍රචාරය වුණේ ලංකාව ගැන. ලංකාව තමයි ධර්ම භාණ්ඩාගාරය, ධර්මද්වීපේ කියලා මේ ලෝකෙට ප්‍රචාරය වුණේ ඒ තුලින්. ඉතින් මේ ස්වාමින් වහන්සේලා සිංහල අකුරු වලින් ලිව්ව පාලි. ඒවම් මේ සුතං ඒකං සම්යම් භගවා සාවාස්ත්‍යං විර සිංහල අකුරුලින් ලිව්වා. ඊට පස්සේ ඔන්න බුද්ධ දේශනා ආරක්ෂා වුණා. ඊට පස්සේ ඒව තමයි දිගින් දිගටම ආරක්ෂා වෙවි ආවේ. ඊට පස්සේ ඒ දේශනාවල් වල පිටපත් තමයි කාම්බෝජයට, තායිලන්තයට, සියමෙට, බුරුමේට, වියට්නාමෙට මේ හැම රටකටම ගියේ ඊට පස්සේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ආරක්ෂා වුණේ ලංකාවේ. ඊට පස්සේ මේ බුද්ධ දේශනාවල් පිරිසිදු බුද්ධ දේශනාවල් ආරක්ෂා වෙලා දිගින් දිගටම ආවා. මේ බුද්ධ දේශනාවල තේරුම් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී සිංහල භාෂාවෙන් විස්තර කරලා තිබුණා. දැන් පාලි භාෂාවෙන් වෙනම පාලි භාෂාවෙන් සූත්‍ර පෙළ දේශනාව යද්දී ඒවේ ඇත්තන් අර්ථ නිදාන කතා සිංහලෙන් දේශනා කරලා තිබුණා. දීප භාෂාවෙන්, හෙළ භාෂාවෙන් දේශනා කරලා තිබුණා. ඒ කියන්නේ මේවා තියෙන නොතේරෙන තැන් කතන්දර ඒවා. ඒවට කියනවා අටුවා. අදට අටුවා තිබුණේ සිංහලෙන්, දේශනා තිබුණේ ඔක්කොම පාලි භාෂාවෙන්. ඒතර අවුරුදු 1000ක් විතර ගියාම දඹදිව ඉන්න ස්වාමීන් වහන්සේලාට ආරංචි වුණා ලංකාවේ තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේගේ කාලේ ඉඳලා එන අටුවා තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ සිංහලෙන් මිසක් පාලියෙන් නෙමෙයි. ඊට පස්සේ මේක පාලියට පරිවර්තනය කරලා කියවීමේ අවශ්‍යතාවයක් ලෝකෙට ඇති වුණා. ඒ අවශ්‍යතාවය සපුරන්න බුද්ධඝෝෂ කියන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලංකාවට වැඩම කළා. මහා විහාරේ අනුරාධපුරේ මහා විහාරෙට වැඩම කරලා ඒ සංඝ නායක ස්වාමීන් වහන්සේ හම්බෙලා කිව්වා මම මේ කාරණාවටයි ඉන්දියාවෙ ඉඳලා ලංකාවට වැඩම කළේ. මේ සිංහලෙන් තියෙන අටුවා ටික පාලියට හරවගත්තොත් අපි ලෝකෙ ඔක්කොටම මේක විවෘත වෙනවා කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කිව්වා එහෙම බෑ. අපි ඔබේ දක්ෂතාවය බලන්න ඕනේ. දක්ෂතාවය ඉමසන්න ඕනේ කියලා ගාථාවක් දුන්නා. ඔව් සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි දීපකෝ බික්කෝ ඉමං විජට සෝ ඉමං විජටේ ජතං කියලා බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ දේශනා දේවතා සංයුත්තේ වදාළ ගාථාවක් දුන්නා. මෙන්න මේ ගාථාවට උත්තර දෙන්න ඔබ. එතකොට අපි ඔබේ සුදුසුකම බලනවා. හැබැයි මේ උත්තරේ ලියන්න ඕනේ පාලි භාෂාවෙන්. පාලි භාෂාවෙන් උත්තරේ ලිව්වා. ඒ උත්තරීට තමයි කියන්නේ විසුද්ධි මාර්ගය කියලා. එතකොට මේ විසුද්ධි මාර්ගයේ කොටස් වශයෙන් බෙදලා ලස්සනට විස්තර කරගෙන ලිව්වා. ඒක නෑ මහායාන මත. ඒක නෑ විනත් ප්‍රාර්ථනා. ඒව නෑ. ඒක සම්පූර්ණ තියෙන්නේ මේ ථේරවාද ධර්මයට අනුකූල වූ දේවල් තමයි. එතකොට මේක විභාගයකට ලියපු පොතක්. එතකොට මේ ඒකත් එක්කම මේ ස්වාමීන් වහන්සේලා සන්තෝෂ වෙලා අවසර දුන්නා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේට. හා එහෙනම් මේව පාලි භාෂාවට හරවන්න කියලා. ඊට පස්සේ තමයි පාලි භාෂාවට හැරෙව්වේ විනය අටුවා, සූත්‍ර අටුවා, මේ ඔක්කොම අටුවා අට කතා නමින් පාලි භාෂාවට හැරෙව්වා. ඊට පස්සේ ඒක තමයි ලෝකෙට පැතිරලා ගියේ. මේ විදිහට තමයි ධර්මය ඇවිල්ලා කාලයක් ගියාට පස්සේ මේ ධර්ම කතාව සම්පූර්ණ යටපත් වෙලා ගියා. ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන අදහස සමාජයේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. නැති වෙලා ගිහිල්ලා සමාජයේ මුල් බැසගත්ත වෙන අදහසක්. ඒ තමයි ගෞතම බුද්ධ ශාසනය කියන්නේ අපි මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක අපිට කරන්න පුළුවන් මොකද්ද? පෙරම් පුරණ එක විතරයි. අපිට තියෙන්නේ බෙරුම් පුරාගෙන යන්න විතරයි. එතකොට අපිට පුළුවන් වුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුණ ගැහුනොත් ආවෝද කරන්න පුළුවන් වේවි. එතකොට ගෞතම බුද්ධ ශාසනය අතීතයට ගියා. ගෞතම බුද්ධ ශාසනය තුල ධර්මය ආවෝද කරන්න පුළුවන් කියන මතේ වෙනුවට අනාගතයේ 15 වන මෛත්‍රී බුදුරජුන්ගේ ශාසනයේ ධර්මය ආවෝද කරන්න පුළුවන් කියන මතේ තහවුරු වුණා. සමාජෙ මුල් බැසගත්තා. මෙහෙම තියෙද්දි මේ 2500 බුද්ධ ජයන්තිය ඇති වෙනකොටම ආයමත් ලෝකේ ප්‍රබෝධයක් ඇති වුණා. බුරුමේ, තායිලන්තේ, ලංකාවේ ප්‍රබෝධයක් ඇති වුණා. නෑ නෑ ගෞතම බුද්ධ ශාසනයත් මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා. ආරණ්‍ය සේනාසන බිහි වුණා, භාවනා මධ්‍යස්ථාන බිහි වුණා, උයාතරේ වෙච්ච ශ්‍රේෂ්ඨම දේ තමයි ලංකාවේ බුද්ධ ජයන්ති ග්‍රන්ථ ප්‍රකාශක මණ්ඩලය විසින් මේ බුද්ධ දේශනා සිංහලට පරිවර්තනය කළා. එතකොට මේක පැත්තක පාලි, එක පැත්තක සිංහල දාලා පරිවර්තනය කළා. ඒ මහතෙරුන් වහන්සේලා මේක සිංහල භාෂාවට හැරෙව්වා. මේ නිසා තමයි අපි කාටත් මේක විවෘත වුණේ. අපි කවුරුත් ඉස්ලාම කියවන්නේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ. මා වුණත් ඉස්ලාම කියවේ බුද්ධ දේශනා හැටියට මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවල තියෙන පොත් තමයි, පොත් වහන්සේලා කියවල තමයි ධර්මය ඉගෙන ගත්තේ. ඉගෙන ගනිද්දි තමයි තේරුණේ නෑ නෑ නෑ ගෞතම බුද්ධ ශාසනයේ ඕනතරම් අපිට ධර්මයේ අවබෝධ කරන්න පුළුවන් නේ කියලා මේ බුද්ධ දේශනා දිහා බලද්දි. එතකොට මේ බුද්ධ දේශනා, එතකොට මේ බුද්ධ දේශනා හොඳට කියවද්දි මේක හොඳට තේරුම් ගියා. ඊට පස්සේ මම කල්පනා කළා මේක අපි ධර්මයේ ලෝකයට ලබා දෙන්න ඕනේ. ධර්මයේ ප්‍රචාරය කරන අදහසින් 1999 අගෝස්තු මාසේ 14 වෙනිදා පොල්ගාවිල මහමෙවුනාව භාවනාසපුව පිහිටෙව්වා. මහමෙවුනාව කියන නම දැම්මෙත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මූලික වස්තු ඔක්කොම තියෙන්නේ මහමෙවුනාව වෙන තමයි පිහිටලා තිබුණේ. සීමා බෝධින් වහන්සේ, රුවන්වැලි මහා සෑය, ථූපාරාමය ආදී මහමෙවුනාවෙන් තමයි ධර්මයේ පැතිරුණේ. ඔය අදහසින් මහමෙවුනාව භාවනාසපුව කියලා නම දාලා ඊට පස්සේ ධර්මයේ ප්‍රචාරය කරගෙන යන්න පටන් ගත්තා මම. තාම අවුරුදු 7ක් නෑ. එතකොට මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන යද්දී මේ අර මලට පැණි තියෙන මලට බමරු එනවා වගේ මේ ධර්මයේ කරා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඒක රාශි වුණා. ඉතින් ඊ අතරේ දහම් සේවාවට පැහැදිලා අමරසිංහ මාතාව මේ භූමිය මාතරේ බොහොම ශ්‍රද්ධාවෙන් මට පූජා කළා. ඊට පස්සේ කොළඹ ප්‍රදේශයේ අමාවතු රාශපු බිහි වුණා. හවුස් ප්‍රශ්න ආයතනයේ ඒ නෝන මහත්මින් දෙපළ බොහොම ශ්‍රද්ධාවෙන් මේ ගොඩනැගිල්ල හදලා මට කිව්වා ස්වාමීන් වහන්සේ, ඔබවහන්සේගේ දහම් සේවාවට කෘතගුණ සැලකීමක් හැටියටයි මේක අපි හදලා පූජා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ මේ අමාවතු රාශිය මුල් කරගෙන මා විසින් ආරම්භ කළා පෝය වැඩසටහන, යෝන් භාවනා වැඩසටහන, ළමා භාවනා වැඩසටහන ආරම්භ කළා පවත්වාගෙන යනවා. ඔය අතරේ මා කල්පනා කළා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ තරුණ පිරිස් වෙන්න ගත්ත පැවිදි වෙන්න මේ වෙනකොට 250ක් මාළඟ පැවිදි වෙලා සිටිනවා. ස්වාමීන් වහන්සේලා 259ක් වැඩ සිටිනවා. උන්වහන්සේලා බොහෝම හොඳට සීල සම්පන්නව සීලාදී ගුණධර්ම ආරක්ෂා කරමින් සමත විදර්ශනාදී බණ භාවනා දියුණු කරමින් ධර්මමාර්ගයේ ගමන් කරනවා. එතකොට ලක්ෂ සංඛ්‍යාත පිරිස් ධර්මයේ හැසිරෙනවා. ඒට අමතරව මා කල්පනා කළා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැන් අපි දන්නවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පොත් වහන්සේලා කවුරුත් දන්නවා. දැන් මේ ළඟදී මේ පොත් වහන්සේලා එලි දැක්වීම උත්සවයට වැඩම කරපු කිරින්දිසි ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා මේ පොත් වහන්සේ බොහොම හොඳයි, එකම අඩුව තේරෙන්නේ නැහැ. තේරෙන්නේ තියෙක තමයි ප්‍රශ්න. එතකොට අපිට තේරෙනවා මේ සිංහල කොටස් පරිවර්තන තේරෙන්නේ නැහැ. ඉතින් මේ නිසා මා කල්පනා කළා මේ තේරෙන්නේ නැති භාෂාවකින් අපි කොයිතරම් කතා කළත් ඒක කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ වෙන්නේ තේරෙන භාෂාවෙන් අපි කතා කළොත් තමයි. ඒ අනුව මා මුලින්ම කළේ මජ්ක්‍ධිම නිකාය සිංහලට පරිවර්තනය කළා. සිංහල පරිවර්තනය ඉදිරිපත් කිරීම පාලි ඇතුළත් කළේ නැහැ. හැබැයි ඒකත් එක්කම ජනතාව අතර ලොකු ප්‍රබෝධයක් ඇති වුණා බුද්ධ දේශනා කියවන්න. ඊට පස්සේ මා සංයුතිනිකාය පළවෙනි කොටස, සංයුතිනිකාය දෙවෙනි කොටස පරිවර්තනය කළා. ඊට පස්සේ කුද්දකනිකාය පරිවර්තනය කළා පළවෙනි කොටස. ඊට පස්සේ මා කල්පනා කළා දැන් ඉතින් සිංහල වලින්ම කියන එක නෙමෙයි දැන් තියෙන්නේ, දැන් පාලි ඇතුළත් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මොකද කළේ, තේරි විමානවත්තු පේත වස්තු කියන පොත් වහන්සේලා පාලි ගාථාවලට සිංහල තේරුම සහිතව ඔන්න පාලි ගාථායි සිංහල තේරුමයි එක්ක පොත් වහන්සේ ත්‍රිපිටක පොත් වහන්සේ නමක් නිකුත් කළා. ඊට පස්සේ සංයුත්තනිකායේ 3 පාලි සිංහල ඇතුව නිකුත් කළා. එතකොට අද නිකුත් කරනවා දීඝනිකායේ පළවෙනි කොටස පාලි සිංහල ඇතුව. මේ දේශනා කොයිතරම් රසවත්ද, කොයිතරම් මිහිරිද, බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ කොයිතරම් විස්මිතද, කොයිතරම් නිර්මලද, ප්‍රභාස්වරද කියලා තේරෙන්නේ යක් ගත කිරීම, මේ පින්තුන්ගේ ලකූම භාග්‍යයක් හැටියට සලකන්න ඕනේ. ඒ නිසා දැන් අපි කවුරුත් මේ වෙලාවේ උතුම් බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්න හදන්නේ. මේ දේශනාවේ නම පොට්ටපාද සූත්‍රය. මේ දේශනාව දීඝනිකායේ 9 සූත්‍ර දේශනාවයි. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. පොට්ටපාද කියලා හිටියා ඒ කාලේ තාපසෙක්, පරිබ්‍රාජකෙක් හිටියා. මෙයා හිටියේ මල්ලිකා දේවිය විසින් හදවලා තිබුණ ශාලාවක්, ඒක ශාලක කියලා. ඒ සවැත් නුවරම මේ ශාලාව තිබිච්ච ඒ උද්‍යානයේ මේ පොට්ටපාද කියන තාපසයා හිටියා තව තාපසවරු 3000ක් සමග. එතකොට අපිට පේන ලොකු පිරිසක්. බුදුරජාණන් වහන්සේ දා පිණ්ඩපාතේ වැඩියා සවැත් නුවර නගරයට. පිණ්ඩපාතේ වැඩම කරලා කල්පනා කළා තාම වේලාසන වැඩි වගේ. ඒ නිසා මං මේ පොට්ටපාද වාසය කරන ආශ්‍රමයට ගියොත් හොඳයි කියලා. ඔන්න මොකද කළේ බුදුරජාණන් වහන්සේ අර පොට්ටපාද වාසය කරපු 3000ක් තවුස ඉන්න ආශ්‍රමයට ගියා. දැන් බලන 3000ක් ඉන්නවා නම් එතන ශබ්දපද තියෙන තැනක්නේ. දැන් මේගොල්ලෝ උදේ පාන්දර නැගිටලා මේ එක එක දේවල් කතා කර කර ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙම ඔබ දන්නවා මේ අපේ භාවනා වැඩසටහන් වලදී පොඩ්ඩක් විවේක තියෙන වෙලාවට කොයිතරම් ഘോഷාවක් ඇහෙනවද කියලා. මේ වගේ ഘോഷාවක් දැන් ඇහෙනවා. ඒගොල්ලෝ මේ කතා විවේ ඉන්නවා 30 කතා. ඒ කියන්නේ වැදගත්මකට නැති දේවල් කතා කර කර ඉන්නවා. ඉන්නකොට පොට්ටපාද දැක්කා තමන්ගේ ආශ්‍රමයට බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකලා හයියෙන් කෑ ගහලා කිව්වා, "හා හා පින්වත්නි, නිස්සබ්ද වෙන්න, සද්දබද්ද කරන්න එපා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩිනවා." ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බොහෝම නිස්සබ්දතාවයට කැමති කෙනෙක්. නිස්සබ්දතාවයේ වර්ණනා කරන කෙනෙක්. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වඩින නිසා ඉක්මනින්ම නිස්සබ්ද වෙන්න කියලා කිව්වා. කිව්වා මේ පොට්ටපාදගේ ඒ ඉන්න ගෝල පිරිස ඔක්කොම නිස්සබ්ද වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාම පොට්ටපාද ඉස්සරහට ගිහිල්ලා, "ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ බොහොම හොඳයි, වඩින්න වඩින්න" කියලා බුදුරජාණන් වහන්සේ ඇතුළට වඩම්මලා ආසනයක වාඩි වෙන්න සැලැස්සුවා. බුදුරජාණන් වහන්සේ අහනවා පොට්ටපාද, "මං ඉන්නේ ඉස්සර වෙලා මේ කොමිකතු වෙලා මේ හයියෙන් කතා කර කර හිටියේ මොකක් ගැනද මේ කතා කර කර හිටියේ?" බුදුරජාණන් වහන්සේ කියනවා, එතකොට පොට්ටපාද කියනවා බුදුරජාණන් වහන්සේට, "අනේ ස්වාමීනි, ඒවා ඉතින් හැමදේම අහන්න හම්බු වෙන දේවල් කියලා. කොහේ ගියත් අහන්න හම්බු වෙන වැදගත්කමක් නැති ඒවා. ඒව වැඩක් නැහැ. ස්වාමීනි, ඒක නෙමෙයි මම යහන්න හිටියේ. කුතුහල ශාලා කියන ශාලාවේදී මේ ශ්‍රමණ බ්‍රාහ්මණෝ එකතු වෙලා සාකච්ඡාවක් ඇති වුණා. පසුගිය දවස්වල අන්න ඒක ගැන නම් මට අහන්න ඕනකම තිබුණා." කියන ස්වාමීනි, මේක ඇතුළේ ප්‍රශ්නේ මේකයි. අපි අතර කතාවක් ඇති වුණා සංඥා නිරෝධය ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට පේනවා ඒ කාලේ තාපසවරු එක එක මතවල හිටියත් වැදගත් මාතෘකා කතා කරලා තියෙනවා. සංඥා දැන් පින්වත්නි, අපි මේ ලෝකේ අඳුනගන්නේ සංඥාවලින්. එතකොට මේ සංඥාව නිරුද්ධ වීමක් ගැන මේ තාපසවරු ටික එකතු වෙලා කතා වුණා. එතකොට එක පිරිසක් කියලා තියෙනවා, "මෙහෙමයි වෙන්නේ. මේක වෙන්නේ ඉබේට. හේතුවක් නැහැ. මනුෂ්‍යයෙකුගේ ඇඟ ඇතුළට සංඥාව එනවා. එතකොට සංඥා ඉපදිනවා. එතකොට එයා දන්නවා. සංඥා නිරුද්ධ වෙනවා. එතකොට එයා දන්නේ නැහැ. තව කොටසක් කියනවා, නැහැ, එහෙම නෙමෙයි වෙන්නේ. සංඥාව තමයි මනුෂ්‍යයාගේ ආත්මය. මේ ආත්මය ශරීරය ඇතුළට ආවහම ඔක්කොම අඳුන ගන්නවා. ආත්මෙන් පිට වුණාම දන්නේ නැතු යනවා. තව කොටසක් කියනවා, නෑ, එහෙම නෙමෙයි වෙන්නේ. 이르දිම ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. මේ 이르දි බල සම්පන්න ශ්‍රමණ බ්‍රාහ්මණයන් මිනිස්සුන්ගේ ඇඟට සංඥාව දානවා. එතකොට මිනිස්සු දන්නවා ඔක්කොම ඇදලා ගන්නවා. ගත්තා මිනිස්සු ආයේ දන්නේ නැහැ. තව කොටසක් කියනවා නෑ නෑ මේක දෙවියන් වහන්සේගේ වැඩක්. ඒ මොකද්ද? මේ බල සම්පන්න දෙවියන් වහන්සේලා මිනිසුන්ගේ ඇඟට සංඥාව දානවා. දැම්මට පස්සේ මේ ලෝකේ ඔක්කොම අඳුන ගන්න පුළුවන්. ඇදලා ගන්නවා සංඥාව. ඇදලා ගත්තාම ආයේ දන්නේ නැහැ. ඉතින් එතකොට මට මතක් වුණා. දැන් මේ කතාව පොත්පාද කියමින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට එතකොට මතක් වුණා භාග්‍යතුන් වහන්සේව. මට ඔබ වහන්සේ මතක් වුණා අනේ භාග්‍යතුන් වහන්සේ මේ විලා වැඩ හිටියා නම් මේකට හරියටම උත්තරේ දෙනවා. මොකද මේ සමාවරයගෙන භාග්‍යතුන් වහන්සේ තරම් කවුරුවක් වෙන දන්නේ නැහැ නේද කියලා මට මතක් වුණා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් උත්තරේ දෙනවා. දැන් මෙතන ඉඳලා යන්නේ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පොට්ටපාද ඉදේ සංඥාව නැති වෙනා කියපු අය ඔක්කොම මේගොල්ලෝ ඔක්කොම මේ පටන් ගත්ත තැනම පොට වරද්දගෙන කිව්වා. පටන් ගත්ත තැනම පොට වරද්දගෙන කිව්වා මේගොල්ලෝ මේ ඔක්කොම කතා කරන්නේ. සංඥාව ඇතිවීමත් නැතිවීමත් කියන දෙකම සිද්ධ වෙන්නේ පුහුණු වීමකින් කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උත්තරේ. සංඥාව ඇතිවීම නැතිවීම දෙකම සිද්ධ වෙන්නේ පුහුණු වීමකින් කියනවා. පුහුණු වීමක් නැත්තම් වෙන්නේ නැහැ කියනවා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුජ්ජන පොට්ටපාද ලෝකේ පහළ වෙනවා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. පහළ වෙලා උන්වහන්සේගේ ගුණ ලෝකෙට ප්‍රකට වෙනවා. අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවා කියන ගුණ ලෝකයේ ප්‍රකට වෙනවා. ඉතින් එතකොට උන්වහන්සේ ධර්ම දේශනා කරනවා අවබෝධයෙන්. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ දේශනා කරන අවබෝධයෙන් කාගෙන්වත් අහලා නෙවෙයි. මේක මෙහෙම මෙහෙම වුණොත් මෙහෙම වේවි කියලා නිකන් අනුමානින් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයකින් අවබෝධයකින් ධර්ම දේශනා කරනවා. ධර්ම දේශනා කළා උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා දෙන නිවන් මඟ හැටියට. පෙන්වා දුන්නාම ගිහි ගෙදර ගත කරන කෙනෙකුට මේක අහන්න ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික බුදුරජාන් වහන්සේ දේශනා කරන නිවන් මඟ අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාම මෙයාට ඇති වෙනවා සෝ තන් ධම්මං සුත්තා තථාගතේ සද්දම් පටිලබති. ඒ ධර්මයේ අහලා ශ්‍රද්ධාව ඇති වෙනවා කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. ඔන්න මහණ වෙන්න තියෙන උවමනා කරන මූලික සුදුසුකම. එතන මහණ වෙන කෙනෙකුට උවමනා කරන මූලික සුදුසුකම තමයි යාට ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. සද්දම් පටිලබති. සෝ තේන ශ්‍රද්ධා පටිලාභේන සමන්නාගතු. මේ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත වෙලා කල්පනා කරනවා මේ ගීගිදර වාසය බොහොම කරදර සහිතයි. කෙලෙස් සුනන උල්පතක් වගේ. අබ්බෝ කාසෝ පබ්බජ්ජා. පැවිදි ජීවිතේ නම් අහස වගේ. ඒ නිසා මේ පැවිදි මේ ගිහි ගෙදර ගත කළා මේ ඒකාන්ත පාරිශුද්ධ වූ නිවන් මඟ ගමන් කරන්න මට බෑ. ඒ නිසා මට මේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි වෙන්න ඕනේ කියලා. මොකද කරන්නේ? මෙයා ගිහි වස්ත්‍ර අයින් කළා, කෙස් රවුල් බාලා පැවිදි වෙනවා. පැවිදි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අල්ප වූ සප සම්පත් තියෙනවා නම් ඒවත් අතහැරලා, මහත් වූ භෝග සම්පත් තියෙනවා නම් ඒවත් අතහැරලා, සියලු ආදායම් අතහැරලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඥාති පිරිස අතහැරලා, යාළු මිත්‍රයන් අතහැරලා, ගිවල් දුරවල් අතහැරලා පැවිදි වෙලා මොකද කරන්නේ? ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුක්ත වෙනවා. ඒ කියන්නේ ශික්ෂා පදවල හොඳට පුහුණු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පාරිශුද්ධ සීල සම්පන්නයෙන් යුක්ත වෙලා ඉන්ද්‍රිය කිව්වේ ඇස, කන, නාසය, දිව, කය, මනස පාලනය කරනවා. ආරක්ෂා කරගන්නවා. භෝජනීය මත්තඤ්ඤු දානි වැළඳීමේ අර්ථය දැනගන්නවා. සති සම්පජඤ්ඤේන සමන්නාගතු සතර සතිපට්ඨානින් යුක්ත වාසය කරනවා. සන්තුට්ඨු ලැබිච්ච දෙයකින් සන්තෝෂ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පොට්ටපාදට විස්තර කරනවා සීලය ගැන. සීලය ගැන විස්තර කරනවා යා ප්‍රාණඝාතයෙන් ගින්නවා, සොරකමෙන් ගින්නවා, භ්‍රමචාරී වෙනවා, බොරු කියන්නේ නැහැ, කේලාම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, මේ සීල. ඊළඟට දස්කොලං කපන්නේ වගා කරන්නේ ඒ කටයුතු කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා සද්ධාවෙන් දෙන දම්පෙන් වළඳලා විකාර දේවල් නරඹමින් ඉන්නේ නැහැ. ඊළඟට සූදුවට යන්නේ නැහැ. ඊළඟට මේ වගේ නොඑක ආකාරයෙන් බුදුරජාන් වහන්සේ විස්තර කළා දිනවා මේ සීලය ගැන. විස්තර කළා මේ සීලේ සම්බන්ධයෙන් ශික්ෂාපද ආරක්ෂා කරන හැටි. ඊළඟට මිත්‍යා ජීවයෙන් ගින් වෙලා මේ භික්ෂුන් වහන්සේලා සම්මා ආජීවයෙන් ජීවත් වෙන ආකාරය මේ පොට්ටපාද සූත්‍රයේ හොඳ ලස්සනට විස්තර කරනවා. ඔබට මේක සිංහල පරිවර්තනයේ බොහොම හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන් වේවි. ඒකට උවමනා කරන පාලි කොටස් තියෙනවා. ඒ කියන්නේ පාලි පරිදි සිංහල පරිවර්තන වල විශේෂත්වය තමයි එක පැත්තක පාලි එක පැත්තක සිංහල නෙවෙයි. අපි කරලා තියෙන්නේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදයෙන් සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ. එතකොට ඔබ දන්නව ඔබ පැටලෙන්නේ මේ පරිච්ඡේදයේ තමයි මේ සිංහලෙ මේ තියෙන්නේ කියලා. එතකොට ඔබට උවමනා නම් මේ පරිච්ඡේදයේ කටපාඩම් කරගන්න උනත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට විස්තර කරලා බුදුරජාණන් වහන්සේ විශාල වශයෙන් භික්ෂුවගේ සීලය විස්තර කරනවා. ඊට පස්සේ විස්තර කරනවා ඉන්ද්‍රිය සංවරය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අදාළ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි ආජීව පාරිශුද්ධයයි විස්තර කළා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලය. ඇහෙන් රූප දැකලා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන ආකාරයට ජීවත් වෙන්නේ. කණින් ශබ්ද අහලා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන ආකාරයට ජීවත් වෙන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කළා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන ආකාරයට ජීවත් වෙන්නේ නැහැ. දිවෙන් රස විඳලා ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ, කෙලෙස් ඇති වෙන ආකාරයට ජීවත් වෙන්නේ නැහැ. ඒ කයෙන් පහස ලැබලා මනසින් අරමුණු හිතලා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඊට පස්සේ තියෙනවා මේ කෙනා සති සම්පජාඤ්ඤේ සිහිනුවණ දිනු කරනවා. සීලෝණ දිනු කරනවා කියන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරියෝති. ඇවිදිනකොට ඉස්සරහට යනකොට ආපහු හැරිලා එනකොට ඉස්සරහට යනකොට කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් භික්ෂුන් වහන්සේලා පින්ඳ පාති වඩිනවා. අභික්ඛන්තේ. එතකොට යනකොට හොඳ සීයෙන් යනවා. පටික්ඛන්තේ ආපහු හැරිලා එනකොටත් ඒ සීයෙන්ම එන්න ඕනේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරියෝති. ආලෝකිතේ විලෝකිතේ වටපිට බලද්දි සීනුවෙන් හිතර මේ තමන්ගේ හිත ආරක්ෂා කරගෙනයි මම මේක කරන්න කියලා සීයෙන් යුක්ත වාසය කරනවා. ඊළඟට සම්මිංජිතේ පසාරිතේ අතපය දිගාරිනකට හකුලනකට සීයෙන් යුක්ත වාසය කරනවා. සංඝාටි පත්ත චීවර ධාරණේ මේ චිවුරු පිරිතර පරිහරණය කරනකට සීයෙන් යුක්ත වාසය කරනවා. මේ වගේ දානේ වළඳනකොට මේ සෑම දෙයකදීම සියෙන් යුක්ත වාසය කරනවා. ඊළඟට තියෙනවා භික්ෂුන් වහන්සේලාට ඉද බික්කු පොට්ටපාද ඉද පොට්ටපාද බික්කු සන්තුට්ඨෝ හෝති කාය පරිහාරින චීවරින්. පොට්ටපාදී භික්ෂුව ඊළඟට ලද දෙයින් සතුටිනවා කියන්නේ මොකද්ද? තමන්ගේ කාය පරිහරණය කරන්න සිවුරක් ලැබුණා නම් ඒකෙන් ගියා එච්චරයි ඇති. ඊළඟට තියෙනවා කුච්චි පරිහාරින පිණ්ඩපාතින. තමන්ට දාණයෙන් බඩ පිරෙනවා නම් එතනින් ඒ කොටස ඉවරයි. ඊළඟට තියෙනවා සීතාපි පොට්ටපාද පක්ෂි සකුණෝ යේනේව දීති සපත්ත බහරෝදිති. හරියට මේ කුරුල්ලෙක් වගේ කියනවා. කුරුල්ලෙක් මෙතන ඉඳලා තව තැනකට ඉගිලගෙන ඉගිලෙනකොට කුරුල්ල පළතුරු කටේ තියන් දුවන්නේ නැහැ. ඉගිලෙන්නේ නැහැ. අත්තර දෙක විතර අරන් යන්නේ. අත්තර දෙක විතරයි යන යන තැන අරගෙන යන්නේ. මේ වගේ තමයි කියන භික්ෂුවක් ඉන්න ඕනේ ඕනම තැනක යන්න නම් යා ශූරයි පාත්‍රය විතරයි කියන එයාට තියෙන්නේ. එයාට ඕනම වෙලාවක ඕනම දෙයක් අතහැරලා ශූරයි පාත්‍රය අරන් යන්න පුළුවන් කියනවා නියම භික්ෂුවට. ඊට පස්සේ කියනවා මේ වගේ ආරි සීලෙන් ආරි සති සම්පජඤ්ඤයෙන් ආරි සන්තුෂ්ටියෙන් සන්තෝෂයෙන් ලදදීන් සතුට වීමෙන් යුක්ත වෙලා ඊට පස්සේ භික්ෂුව මොකද කරන්නේ? පංච නීවරණ යටපත් කිරීම පිණිස මහන්සි ගන්නවා. කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් කර දැමීම පිණිස බුදකලා වාසයට කැමති වෙනවා. ආරණ්‍ය සීනාසන ගල්ලෙන් මේ වගේ හුදකලා තැන්වලට ගිහින් මහන්සි ගන්නව පංච නීවරණ යටපත් කරලා වාසය කරන්න. එතකොට මේ භික්ෂුවට පුළුවන් වෙනවා පංච නීවරණ යටපත් කරගන්න, පංච නීවරණයන්ගෙන් හිත පිරිසිදු කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක හරියට කොහොමද ණයකින් නිදහස් වුණා වගේ කියනවා. කෙනෙකුගේ ජීවිතයක පංච නීවරණයන්ගෙන් බේරුණොත්, පංච නීවරණයන්ගෙන් නිදහස් වෙලා චිත්ත සමාධිය ඇති කරගත්තොත් මොකක් වගේද? ණයකින් නිදහස් වුණා වගේ කියනවා. ලෙඩක් සනීප වුණා වගේ කියනවා. හිරගෙදරකින් නිදහස් වුණා වගේ කියනවා. ඊළඟට දාස භවෙන් නිදහස් වුණා වගේ කියනවා. ඊළඟට කාන්තාරකින් එතෙර වුණා වගේ කියනවා. පංච නීවරණ යටපත් කරගත්තොත් කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ වගේ මේ පංච නීවරණ යටපත් කරගෙන වාසය කරනකොට මෙයාට මොකද වෙන්නේ? මෙයාට අර පංච නීවරණ තුල තියෙනවනේ කාම සංඥා. දැන් පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එතකොට මේ කාම සංඥා. කාම සංඥාව යටපත් වෙලා කාම සංඥාව අතහැරලා පළවෙනි ධ්‍යානයේ තුල වාසය කරන විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාවයයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුට්ටපාදට, පුට්ටපාද ඕකට තමයි කියන්නේ පුහුණු වීමෙන් එක සංඥාවක් නිරුද්ධ කරනවා, පුහුණු වීමෙන් එක සංඥාවක් උපදවනවා කියලා. දැන් පුහුණු වීම තුල කාම සංඥාව නිරුද්ධ කළා. එතකොට මේ විවේකයෙන් හටගත් පීතිසුඛ ඇති සංඥාවක් උපදවගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙයා මේ පළවෙනි ධ්‍යානයේ දිනු කළා, ඊට පස්සේ මෙයා දෙවෙනි ධ්‍යානය ඇති කරගන්නවා. එතකොට දෙවෙනි ධ්‍යානය ඉබේ ඇති වෙන්නේ පුහුණු වෙලා නෙවෙන්නේ. පුහුණු වෙනකොට මොකද වෙන්නේ? පළවෙනි ධ්‍යානයේ තිබිච්ච සංඥාව නැති වෙලා දෙවෙනි ධ්‍යානය තුල ඇති වෙනවා සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛයේ ඇති සංඥාවක්. එතකොට ඕකට තමයි කියනවා කියන්නේ පුහුණු වීමෙන් සංඥාවක් නිරුද්ධ වෙනවා, පුහුණු වීමෙන් සංඥාවක් උපදිනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙයා මහන්සි අරගෙන තුන්වෙනි ධ්‍යානෙ උපදවනවා. තුන්වෙනි ධ්‍යානෙ උපදවුවට පස්සේ අර දෙවෙනි ධ්‍යානයේ තියෙන සංඥාව නැති වෙලා තුන්වෙනි ධ්‍යානය තුල උපේක්ෂාවක් තියෙන ඊළඟට සමාධිය තියෙන සංඥාවක් හටගන්නවා. එතකොට මේකත් පුහුණු වීමෙන් කියනවා සංඥාවක් උපදින්නේ, පුහුණු වීමෙන් සංඥාවක් නිරුද්ධ වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයෙම යා පුහුණු වෙලා හතරවෙනි ධ්‍යානෙ උපදවා ගන්නවා. හතරවෙනි ධ්‍යානෙදී අර තුන්වෙනි ධ්‍යානෙ තිබිච්ච සංඥාව නැහැ, උපේක්ඛා සාගත සංඥාවක් ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕකට තමයි කියනවා කියන්නේ පුහුණු වීමෙන් සංඥාවක් උපදිනවා, පුණීමේ සංඥාවක් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ මෙයා රූප සංඥා නිරුද්ධ කරලා අරූප ධ්‍යාන උපදවා ගන්නවා. පළවෙනි ධ්‍යාන අරූප ධ්‍යාන ආකාසානං ඡායතනෙ. එතකොට මොකද වෙන්නේ? කලින් තිබිච්ච රූප සංඥා නිරුද්ධ වෙලා අරූප සංඥාවක් උපදිනවා. එතකොට ඒක පුහුණු වීමෙන් සංඥාවක් නිරුද්ධ වෙන, පුහුණු වීමෙන් සංඥාවක් උපදිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං ඡායතන අරූප ධානය. ඊළඟට දෙවෙනි අරූප ධානය උපදව ගන්නවා. එතකොට ආකාසානං ඡායතන සංඥාව නැති වෙලා විඥානං ඡාන සංඥාව ඇති වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සංඥාවක් දිනු කළා, පුහුණු කළා ආකින්තඤ්ඤායතන කිසිවක් නැත කියලා ශූන්‍යතා සමාධියක් දියුණු කරනවා. එතකොට අර සංඥාව නැති වෙලා මේ සංඥාව උපදිනවා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මේ පොට්ටපාදට කියනවා පොට්ටපාද. ඊට පස්සේ භික්ෂුව කල්පනා කරනවා මෙහෙම මේ සංඥාවල් මේ මනසකාර කර කර චේතනා පහල කර කර මේ සංඥාවල් උපදවන්නේ නැති කරන්නේ, උපදවන්නේ නැති කරන්නේ චේතනා පහල කර කර. ඒ නිසා මම මේ චේතනා පහල කිරීම නවත්තන්න ඕනේ, මම මේ හිතන එක නවත්තන්න ඕනේ කියලා මෙහෙම හිතන එකට මොකද වෙන්නේ? ඒ සිවුන් සංඥා, ගුරුසු සංඥා, සියලු සංඥා ටික ටික නිරුද්ධ වෙවි ගිහිල්ලා නිරෝධ සමාපත්තියට පත් වෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේ විදිහටයි කියනවා සංඥා උපදින්නේ, සංඥා නිරුද්ධ වන්නේ කියලා. පොට්ටපාදකින් ගන්න පොට්ටපාද මීට කලින් ඔබ ඇහුවද මේ විදිහට ක්‍රමානුකූලව සංඥාව නිරුද්ධ වෙන ආකාරය? ඊට පස්සේ පොට්ටපාද කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මීට කලින් නම් මේ විදිහට ක්‍රමානුකූලව සංඥාව නිරුද්ධ වීමක් ගැන මං අහලා නැහැ කියනවා. කියන බුදුරජාණන් වහන්සේ වදාරන පොට්ටපාද ওই විදිහට තමයි කියනවා, සංඥාව නිරුද්ධවන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, පොට්ටපාද අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ සංඥාවේ කෙලවර ඔබ වහන්සේ ප්‍රකාශ කළේ, ওই සංඥාවේ කෙලවර තියෙන්නේ එකම දෙයක්ද විවිධත්වයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පොට්ටපාද, එකම දෙයක් මේ සංඥාවේ කෙලවර කියලා කියන්නත් පුළුවනි, සංඥාවේ කෙලවරේ විවිධත්වයක් තියෙනවා කියලා කියන්නත් පුළුවනි. ස්වාමිනේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් කියනවා පොට්ටපාද, යම් යම් ආකාරයකට නම් සංඥාවේ මේ සමාධියත් තුළින් සංඥාවේ කෙලවර අත්දකින්නේ ඒක එකම විදියට වෙනවා කියනවා. ඒ වගේම ඒ තුළ විවිධත්වයකුත් තියෙනවා කියනවා මේ සංඥාවල් ස්පර්ශ වෙනකොට. ඊට පස්සේ අහනවා පොට්ටපාද හොඳ ප්‍රශ්නයක්. ස්වාමිනේ ඉස්සෙල්ලා ඇති වෙන්නේ සංඥාවද? සංඥාව ඉස්සෙල්ලා ඇති වෙලා පස්සේ ඥානය ඇති වෙනවද? ඔන්න අපිටත් හොඳ වැදගත් කාරණාවක්. සංඥාව ඉස්සෙල්ලා ඇති වෙලා පස්සේ ඥානය ඇති වෙනවද? නැත්නම් සංඥාව ඥානය ඉස්සෙල්ලා ඇති වෙලා පස්සේ සංඥාව ඇති වෙනවද? නැත්නම් මේ දෙකම එකවර ඇති වෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පොට්ටපාද, ඉස්සෙල්ලා උපදින්නේ සංඥාව. ඊට පස්සේ තමයි ඥාන කියන්නේ අවබෝධය. අවබෝධය ඇති වෙන ඊට පස්සේ කියනවා. සංඥාව උපන්නට පස්සේ තමයි අවබෝධය ඇති වෙන්නේ. එතකොට යා දන්නවා මේ සංඥාව ඉස්සෙල්ලා ඇති වෙලා ඊට පස්සේ යා අවබෝධ කරගන්නවා මේ කාරණා නිසා මට මේ අවබෝධය ඇති උනේ කියලා. මේ විදිහට පොට්ටපාද දැනගන්න කියනවා, ඉස්සෙල්ලා සංඥාව ඇති වෙනවා ඊට පස්සේ තමයි ඥානය ඇතිවන්නේ, සංඥාව ඉපදුනාට පස්සේ තමයි ඥානය ඉපදින්නේ කියලා මේක දැනගන්න කියනවා. දැන් පොට්ටපාද කියන්නේ ඔබ හොඳටම දැන් මේක දන්නවා, මේ බෞද්ධෙක් නෙවෙයි. දැන් මෙයා ඉන්නේ වෙන වෙන මතවල. මොකද මේගොල්ලෝ අර ඉස්සලා සාදුරු එකතු වෙලා කතා කරන්නේ මේ සංඥාව තමයි පුරුෂයාගේ ආත්මේ, මේක තමයි මේ පුරුෂයාගේ ඇඟ ඇතුළට ගියාම දැනගන්නවා, ඇඟෙන් එළියට ආවම දන්නේ නැහැ කියලා මේගොල්ලෝ තාම මේ මතයේ ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි එතකොට මේ සංඥාවද මේ මිනිස්යාගේ ආත්මය? එහෙම නැත්නම් ආත්මෙ වෙන එකක්ද සංඥා වෙන එකක්ද? ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා, පොට්ටපාද ඔබ ආත්මය කියලා හිතන් ඉන්නේ මොකක්ද? මොකද්ද මේ ආත්මය කියලා හිතාගෙන ඉන්නේ? කියන ස්වාමීනි මං ආත්මය කියලා හිතාගෙන ඉන්නේ මේ ශරීරය ගැන කියනවා. මේ සතරමා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරය ගැන මම මේ ආත්මය කියලා හිතන් ඉන්නේ. කියන පොට්ටපාද ඒ අදහස වැරදි කියනවා. මේ ශරීරය ගැන නම් ආත්මය කියලා හිතාගෙන ඉන්නේ, එහෙනම් වෙන දෙයක් කියනවා ආත්මෙ වෙන්නේ. ශරීරින් නම් නෙමෙයි කියනවා. ඊරෝස කියන පොට්ටපාද ඒ නිසා මේ තේරුම් ගන්න කියන මේ ශරීරය අල්ලගෙන ආත්ම කතාවල් ඇදලා ගන්න එක තේරුමක් නෑ කියලා. ඊට පස්සේ කියන එහෙනම් සායනි මං හිතාගෙන ඉන්නේ ආත්මය කියලා, එහෙනම් මේ මනෝකය කියනවා. දැන් මේ ශරීරය තියෙනවා, ඊළඟට පොට්ටපාද කියනවා මනෝමය ශරීරය කියලා මං ආත්මය කියලා හිතාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ පොට්ටපාද, මනෝමය ශරීරය ආත්මය කියලා හිතන් ඉනු නම් ඒකත් වැරදි කියලා. මනෝමය ශරීරය තුල ආත්මය කියලා ගන්න දෙයක් නෑ කියනවා. ඊර්වසි පොට්ටපාද කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි එහෙනම් මම හිතාගෙන ඉන්නේ අරූපී සංඥාමය ශරීරය කියන ආත්මය කියලා. එතන පින්වතුනි මේක සඳහන් වෙනවා ශරීර තුනක් ගැන. පළවෙනි ශරීරය තමයි මේ ගොරෝසු ශරීරය. දෙවෙනි ශරීරය තමයි මනෝමය ශරීරය. තුන්වෙනි ශරීරය තමයි අරූපී ශරීරය. අරූපී කියන්නේ රූපයකින් නැති සංඥාවකින් විතරක් හැදුණු ශරීරයක්. එතන මේ ශරීර තුනම අපි ළඟ තියෙනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනේ එහෙනම් මට මේ ශරීර තුනේ ආත්මයක් කියලා එකක් නැත්තම් අනේ භාග්‍යවතුන් වහන්සේ මේ මිනිස්යාගේ ආත්මය මොකද්ද? ආත්මය වෙනින් එකක්ද? ඊළඟට සංඥා වෙන්නේ මොකද්ද කියලා මට කියලා දෙන්න කියනවා. එතකොට පොට්ටපාද කියනවා, පොට්ටපාදගෙන් එහෙම ඉල්ලීමක් කළාම බුදුරජාණන් වහන්සේ පොට්ටපාදට කියනවා, පොට්ටපාද කියන පොට්ටපාදය අන්‍ය දෘෂ්ටික අන්‍ය ආකල්ප වලින් යුතු අන්‍ය මතවාද වලින් යුතු අන්‍ය දෘෂ්ටික අන්‍ය අන්‍යාගම් අදහන ඔබට තේරෙන්නේ නැහැ කියනවා. මේ ආත්මය කියන්නේ මොකද්ද, ශරීරය කියන්නේ මොකද්ද කියලා ඔබට තේරෙන්නේ නැහැ, ඔබට හොයන්න බෑ කියනවා. ඊර්වසි පින්වතුනි මේක හොඳට සවන් දෙන්න. පොට්ටපාද ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් අහගෙන යනවා. ඒ තමයි අහන ප්‍රශ්න, අහන ස්වාමීනි මේ ලෝකේ සාස්වතයිද? සාස්වතයි කියන්නේ සදාකාලිකයිද? බුදුරජාන් වහන්සේ වදාළ පොට්ටපාද, මම ඕවට උත්තර දෙන්න යන්නේ. ඊට පස්සේ අහනවා ස්වාමීනි එහෙනම් මේ ලෝකේ සදාකාලික නැද්ද? පොට්ටපාද, මං ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. ස්වාමීනි මේ ලෝකය අන්තවත්ද? අන්තවත්ද කියන්නේ කෙලවරක් තියනවාද? ස්වාමීනි මේ ලෝකේ කෙලවරක් තියනවාද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ කියන මේ ලෝකේ කෙලවරක් තියනවාද කියන කාරණාවට මං උත්තර දෙන්න යන්නේ නැහැ. ස්වාමීනි මේ ලෝකේ කෙලවරක් නැද්ද? කෙලවරක් නැද්ද කියන කාරණාවට උත්තර දෙන්න යන්නේත් නැහැ. ඊළඟට කියනවා ස්වාමීනි මේ ජීවයත් ශරීරයත් ආත්මයත් ශරීරයත් එකයිද කියලා අහනවා. ඉතින් කියන ස්වාමීනි මං මේ ආත්ම ශරීර එකයිද කියලා මට කියලා දෙන්න. පොට්ටපාද මම මේකට උත්තර දෙන්න යන්නේත් නැහැ. එහෙනම් ස්වාමීනි ආත්මේ ශරීරයේ දෙකක්ද? ඒකට උත්තර දෙන්න යන්නේත් නැහැ. ඊට පස්සේ ආන ස්වාමීනි මේ ආත්මේ වෙනින් එකක් ශරීරයේ වෙනින් එකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ පොට්ටපාද මං ඒකට උත්තර දෙන්න යන්නේත් නැහැ. ඊට පස්සේ ආනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? පොට්ටපාද මං ඒකට උත්තර දෙන්න යන්නේත් නැහැ. ඊට පස්සේ ආනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? ස්වාමීනි තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද කියනකොට බුදුරජාණන් වහන්සේ පොට්ටපාදට කියනවා පොට්ටපාදේ මම ඕකට උත්තර දෙන්න යන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද නැද්ද කියලා ඇහුවා. පොට්ටපාද මං ඒකට උත්තර දෙන්න යන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැද්ද නැත්තේත් නැද්ද? පොට්ටපාද මං ඒකට උත්තර දෙන්න යන්නේත් නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහපු හැම ප්‍රශ්නයකටම පොට්ටපාද අහපු හැම ප්‍රශ්නයකටම බුදුරජාණන් වහන්සේ දීපු පිළිතුර මොකද්ද? මං ඔයාලට උත්තර දෙන්න යන්නේ නැහැ. අහුව ස්වාමීනි ඇයි ඔයාලට උත්තර දෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ කියනවා පොට්ටපාද මං ඕවට උත්තර දෙන්නේ නැත්තේ න අත්ථ සංහිතං අර්ථ සහිත නැහැ, න ධම්ම සංහිතං ධර්මයට අයිති නැහැ, නාදි බ්‍රහ්මචර්යයකින් නිවනට මුල් වෙන්නේ නැහැ, න නිබ්බිදාය අවබෝධයෙන් කලකිරින්ද හේතු වෙන්නේ නැහැ, න විරාගාය නොයල්ම පිණිස අල්ම නිරුද්ධ වීම පිණිස නිවන පිණිස හේතු වන්නේ නැහැ. ඒ නිසයි මං ඕවට උත්තර දෙන්නේ නැත්ති. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පොට්ටපාද ඒ වුණාට මා විසින් කියාගෙන යන දෙයක් තියෙනවා. ඔන්න දැන් කියනවා බුදුරජාණන් වහන්සේ පොට්ටපාද අහගන්න කියනවා. මා විසින් ඒ කිව්වේ තථාගතයන් වහන්සේ විසින් කියාගෙන යන්නේ මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. තථාගතේ පොට්ටපාදයේ තථාගතයන් වහන්සේ කියාගෙන යන්නේ මේ තමයි දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. පොට්ටපාද තථාගතයන් වහන්සේ කියාගෙන යන්නේ මේ තමයි දුක නිරුද්ධ වීමේ ආර්ය සත්‍යය. පොට්ටපාදේ තථාගතයන් වහන්සේ කියාගෙන යන්නේ මේ තමයි දුක නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාව. ඉතින් අහනවා පොට්ටපාදහන ස්වාමීන් ඇයි ඕක විතරක් කියාගෙන යන්නේ? ඇයි චතුරාර්ය සත්‍ය විතරක් කියාගෙන යන්නේ කියන පොට්ටපාදේ මම මේ විතරක් කියාගෙන යන්නේ මේක තමයි කියනවා ජීවිතයේ අර්ථය. මේක තමයි කියනවා නියම ධර්මය. ඒතන් ධම්ම සංහිතං මේක තමයි කියනවා නියම ධර්මය. ඒතන් ආදි බ්‍රහ්මචර්යයකම් මේක තමයි කියනවා නිවනට මුල. ඒතන් නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගොත්. මේ තමයි කියනවා අවබෝධයෙන්ම කලකිරීම පිණිස, විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, සංසිඳීම පිණිස, අභිඥාය පිණිස, සම්බෝධාය පිණිස, නිවන පිණිස හේතු වෙන්නේ මේක තමයි කියන්නේ. මේ නිසයි කියන මාමය දේශනා කරගෙන යන්නේ. එතකොට පින්වතුනි අපිට පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ බුදු මුලින්ම දේශනා කරන උන්වහන්සේ දේශනා කරගෙන යන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍යයයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදුනා මෙයා බුදුරජාණන් වහන්සේ ගැන. කවුද පැහැදුනේ? පොට්ටපාද කියන ස්වාමීනි හරියට හරි කියනවා. හරියට හරි කියනවා කියලා ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් පස්සේ පින්දපාති වැඩි. අර 3000ක් සන ඉතින් ගෝල පිරිස යාගේ තවුසු ටික ඒගොල්ලෝ ඔක්කොම අහගෙන හිටියා. දැන් මේ කතාව බුදුරජාණන් වහන්සේ යනකන් ඉඳලා බලන්න මේ එක්කෙනෙකුවත් හිත පහද ගත්තේ නැහැ නේ මේකට. යනකන් ඉඳලා 3000ම වට කරා අර පොට්ට පාද වට කළා කියනවා මුන්නේ හරි කෙනෙක් තමයි කියලා. මොකද්ද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් ප්‍රකාශ කළාද කියන කියන එක ඒව මේතම් භගවා ඒව මේතම් සුගත භාග්‍යතුන් වහන්සේ ඒකනම් නිහමම තමයි සුගතයන් වහන්සේ ඒකනම් නිහමම තමයි කිය කියා මුන්නේ ඒකටම සත්‍යදහුව නේද කියනවා. ඒකම කිය කිය හිටියා නේද කියනවා. දැන් බලන්නේ කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ඔහි අහපු ප්‍රශ්න ටික එකකටවත් උත්තර දුන්නද කියලා අහනවා. ඒ උත්තර දුන්නේ නැහැ කියලා කෙලින්ම කිව්ව නේද කියනවා. එතකොට මේ මෙයා කියනවා කවුද පොට්ටපාද කියනවා ඒක නම් ඇත්ත. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මං අහපු එක ප්‍රශ්නයකටවත් උත්තර දුන්නේ නැහැ තමයි. ඒ වුණාට උන්වහන්සේ දේශනා කරපු දේවල් ඇත්තනේ. සත්‍යනේ කතා කළේ. නියම දේනේ කතා කළේ. ඇත්ත ප්‍රතිපදාවනේ කතා කළේ. ඉතින් නියම ධර්මයෙන් කතා කළේ. ඉතින් මං වගේ බුද්ධිමත් කෙනෙක් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කතා කරපු හරි දේ හරි කියලා පිළිගන්නේ නැතුව මක් කරන්නද කියලා ඇහුවා. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඒ කළේ අන්තං ඒ පිරිස නිශ්ශබ්ද කරගත්තා. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැස් දෙකට දැකලා කතා කළා. අමෝහයට පත් වෙලා මුලාවට පත් වුණාට පස්සේ මේ ධර්මයේ පේන්නේ නැති හැටි ආකාරය. ධර්මයේ පේන්නේ නැහැ. දවස් කීපයකට පස්සේ දෙතුන් දවසකට පස්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න මේ පොට්ටපාද ගියා චිත්ත හත්තිසාරිපුත්‍ර කියලා තවත් පුද්ගලෙක් සමග. දීලා කතාබස් කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඉදා හරි වැඩක් වුණානේ. භාග්‍යතුන් වහන්සේ වැඩියට පස්සේ අර සේනාව මා වට කරගත්තා කිව්වා. අර තාපසවරු මා වට කරගෙන මට හොඳටම නිඳා කළා. නිඳා කළා කිව්වා මම බුදුරජාණන් වහන්සේ කියන කියන එක එවමෙතම් භගවා එවමෙතම් සුගත භාග්‍යතුන් වහන්සේ ඒක නම් එහෙම තමයි සුගතයන් වහන්සේ ඒක නම් එහෙම තමයි කිය කී අනුමත කළා මිසක් අර අහපු ප්‍රශ්න වලට උත්තර දීපු නැති කියන කතා කළේ නැහැ කියලා මට දොස් කිව්වා. මං ඉවල කිව්වා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නේ නැහැ තමයි. නමුත් උන්වහන්සේ කතා කරපු ධර්මය ඇත්ත. උන්වහන්සේ ඇත්ත කතා කළා. ඇත්ත දේශනා කළා. ඇත්ත ප්‍රකාශ කළා. ඇත්ත ප්‍රතිපදාව පෙන්වා දුන්නා. ඉතින් බුද්ධිමත් කෙනෙක් කිරිට මං ඒක පිළිගන්නේක වරද්දක්ද කියලා මං ඇහුවා කිව්වා. බුදුරජාණන් වහන්සේ හොඳ උත්තරයක් දෙනවා. සබ්බේව කෝවේතේ පොට්ටපාද පරිබ්බාධික අන්දා අචක්කුක. පොට්ටපාද එතන හිටපු තවුස ඔක්කොම අන්දයි අචක්කුක ඇස් නෑ. ත්වං ඒව නේසං ඒකෝ චක්කුමා. ඔබ විතරයි එතන ඉන්න එකම එක්කෙනා ඇස් ඇති එක්කෙනා ඔබ විතරයි කිව්වා. ඊට පස්සේ කෙනා පොට්ටපාද මම ස්ථිර වශයෙන්ම දේශනා කරපු දේවල් තියෙනවා. ඉස්තුරසිම දේශනා කරපු නැති දේවල් තියෙනවා. පිරවසකින පොට්ටපාද මම මේ ලෝකය සදාකාලිකද නැද්ද? ලෝකේ අන්තවත්ද නැද්ද? ආත්මය ශරීරයයි එකයිද? ආත්මය ශරීරයයි දෙකයිද? ආත්මය වෙනින් එකක් ශරීරය වෙනින් එකක්ද? තථාගතයන් වහන්සේ මරණින් මත් ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණින් මත් නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේ නැද්ද නැති නැද්ද? ඕවට මම උත්තර කියන්නේ නැහැ කියලා. කියලා කියන පොට්ටපාද මං ඒවට පිළිතුරු දෙන්නේ නැත්තේ ඒකාන්ත කොට කියන්නේ නැත්තේ ඒවා හිතසුව පිණිස පවතින්නේ නැහැ. ඒක ධර්මයෙන් නොවේ. ජීවිත අවබෝධය පිණිස හේතුවන්නේ නැහැ. නිවන පිණිස හේතුවන්නේ නැහැ. පොට්ටපාද මම ඉෂ්ටිර කළා. ඒකාන්ත කළා කරන දේශනාවක් තියෙනවා. ඒ තමයි මේ දුක නම් වූ ආර්ය සත්‍යයයි. මේ දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයයි. මේ දුකේ නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි. මේ දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි කියලා මම ස්ථිර වශයෙන් මේක කියනවා කියාගෙන යන්නේ. ඊර්වසි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා, ඇයි පුට්ටපාද මා මේ විදිහට ඒකාන්ත කරලා මේ කාරණා කියාගෙන යන්නේ? මේක තමයි ධර්මයේ, මේක අර්ථවත්, මේක තමයි නිවනට මුල. මේ තුලින් තමයි ජීවිතය අවබෝධයෙන්ම කලකිරිලා විරාදයට පත් වෙලා නිරෝධයට පත් වෙලා සම්බුද්ධ ආර්ය සත්‍ය අවබෝධයට පත් වෙලා නිවන කරා යන්නේ. ඒ නිසයි මම මේ දේශනා කරන්නේ. ඊට පස්සේ මෙහෙම කියනකොට කියන පොට්ටපාදයේ මේ එක එක ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා. සමහර කියන මරණින්මතු මේ සදාකාලික වූ සදාකාලික වූ ලෞකික සැපට පත් වෙනවා කියලා සමහරු කියාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ කියන උන්වහන්සේ ඒගොල්ලෝ ගාවට යනවා. ගිහිල්ලා අහනවා මරණින්මතු සදාකාලික සැප ඇති ලෝකයක ඕගොල්ලෝ හැමදේම ඉන්නවා කියලා කවුරුවත් දැක්කද? බුදුර කියනවලු කවුරුත් දැක්කේ නැහැ. ඒතර ඕගොල්ලන්ට එහෙම යන්න මාර්ගයක් තියෙනවද? එහෙම යන්න මාර්ගයක්වත් නැහැ. ඊට පස්සේ අහනවා එහෙමනම් එහෙම ඉන්න දිව්‍ය ලෝකේ දෙවිවරු ඇවිල්ලා කිව්වද මෙන්න මේ මාර්ගය යන්න? ඕගොල්ලෝ යන මාර්ගය හරි මේ මාර්ගය අපි ගිහිල්ලා ඔන්නේ දැන් අපි සදාකාලික ලෝකෙක ඉපදිලා ඉන්නවා සැප විඳු මිදා කියලා කවුරුත් ඇවිල්ලා කිව්වද? කිව්වෙත් නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා එතකොට මේ කතාවල් කරුණ සහිතද කියලා අහනවා. කරුණ සහිතද එතකොට? කරුණ සහිත නැහැ. ඒක මේ වගේ කියනවා. කෙනෙක් කියනවා මම රූප රජිනියක් බඳින්න යනවා. ඉතින් අහනවා එයා බඳින්න ලෑස්තික රූප රජිනි කවුද? දන්නේ නැහැ කියනවා. නම මොකද්ද? දන්නේ නැහැ කියනවා. සුදුද? දන්නේ නැහැ කියනවා. කළුද? දන්නේ නැහැ. තලේලුද? දන්නේ නැහැ. කොයි කුලයේද? දන්නේ නැහැ. හැබැයි කියාගෙන යනවා එයා රූප රජිනිය බඳිනවායි කියලා. ওই වගේ කතාවක් නේද කියලා මේ මරණින් මතේ සදාකාලික වෙනවා කිය කියාගෙන යන කතා. ඊට පස්සේ ආන බුදුරජාන් වහන්සේ කියන ඊට පස්සේ ආන බුදුරජාන් වහන්සේ කියන ඒ වගේ තමයි කියන මේක. හතරවන් හන්දියක මිනිස්සෙක් ඉනිමගක් බඳිනවා. අහන මොකීරද මේ ඉනිමග බඳින්නේ? උඩ තට්ටුවට නැගින්නේ. කොහේද උඩ තට්ටුව තියෙන්නේ? දන්නේ නැහැ කියනවා. ඒ වගේ කතාවක් නේද කියලා නම් ඔය ආගම්වල විස්තර කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන පොට්ටපාදයේ ඒ නිසා ඒක මේ අවබෝධයක් ඇති කතාවක් නෙමෙයි කියනවා. මේක මේ ප්‍රාතිහාර්ය සහිත කතාවක් නෙමෙයි කියනවා. ඊර්වංශ කියන පොට්ටපාද ආත්ම භාව තුනක් තියෙනවා. අපේ ජීවිතේ ශරීර තුනක් තියෙනවා. මොනවද ඒ? ගොරෝසු ශරීරේ, මනෝමය ශරීරේ, සංඥාමය ශරීරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීර තුනම ප්‍රහාණය කරන්නයි මම මේ ධර්මය දේශනා කරන්නේ. මේ ධර්මයේ දේශනා කළාට පස්සේ යාට අත්දකින්න පුළුවන් මේ ශරීර තුනම ප්‍රහාණය වෙන බව. ඉතින් කියනවා මේක අත්දකින්න එක මේ ඉනිමඟක් බඳිනවා නගරක ඉඳලා කියන්නේ. ආන මොකිරද ඉනිමඟ බඳින්නේ? මම බඳින ඉනිමඟ මෙන්න මේ ගොඩනැගිල්ලට නගින්ද කියලා අත දිගන්න ගොඩනැගිල්ල පෙන්නනවා වගේ එකක් කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ කාරණේ මෙච්චර පැහැදිලිව මා විසින් කියන එකට මේක කරුණ සහිතයි නේද කියලා. ස්වාමීනි ඒකාන්තයෙන්ම කරුණ සහිතයි. ඊට පස්සේ මේක අහගෙන ඉන්නවා අර හත්ති සාරිපුත්ත චිත්ත කියන කෙනා. ආගින්දලා කියනවා ස්වාමීනි මේ ශරීර තුන දැන් අපි අතර තියෙන මේ ගොරෝසු ශරීරයයි මනෝමය ශරීරයයි සංඥාමය ශරීරයයි මේකෙදී අපි තුල තියෙන එකක්ද තියෙන්නේ නැත්නම් තුනම තියෙනවද කියලා අහනවා. අහනකට කියන මෙහෙමයි යෝග වෙන්නේ මේ ගොරෝසු ශරීරයේ තියෙන වෙලාවට මනෝමය ශරීරේ හෝ සංඥාමේ අරූපී සංඥාමේ ශරීරයේ හෝ ගැන කතාවක් නෑ කියනවා. මනෝමය ශරීරයේ තියෙන වෙලාවට ගුරු ශරීරයේ හෝ සංඥාමේ ශරීර ගැන කතාවක් නෑ කියනවා. සංඥාමේ ශරීරයේ තියෙන වෙලාවට ගුරු ශරීරයේ හෝ මනෝමය ශරීරය ගැන කතාවක් නෑ කියනවා. ඊට පස්සේ කියනවා, අනේ ස්වාමීනි මේක මට තව ටිකක් තෝරලා දෙන්න. ඒක මේ වගේ කියනවා. දැන් ඔබ කතා කරනවා අතීතය ගැන. අතීතයේ අපි මෙහෙම දෙයක් වුණා වගන කියලා කතා කරන එකට වර්තමානයේ පැටලව ගන්නවද කියලා අහමු. අනාගතයේ පැටලව ගන්නවද කියලා අහනවා. නෑ නේද කියලා අහනවා. අතීතය ගැන විතරයි කතා කරන්නේ. අනාගතය ගැන කතා කරනකොට ඔබ අතීතයේ පැටලව ගැනද කතා කරන්නේ කියනවා. අනාගතයේ මෙහෙම වෙනවා කියලා මිස ඒවිලට වර්තමාන අපි කතා කරන්නේ නෑ. මේ වගේ කියනවා. ඊට පස්සේ උපමාවක් කියන බුදුරජාණන් වහන්සේ මේ වගේ කියනවා. ඔන්න කිරි භාජනයක කිරි තියෙනවා. ඒ වෙනකට අපි කතා කරන්නේ කිරි ගැන. කිරි මුදවනවා. ඊට පස්සේ කතා කරන්නේ මුදවපු කිරි ගැන. ඒ කිරි වතුර දාලා දිය කළ දී කිරි හදනවා. එතකොට කතා කරන්නේ දී කිරි ගැන. ඒ දී කිරි ගිතෙල් කරනවා. එතකොට කතා කරන්නේ ගිතෙල් ගැන. ගිතෙල් වල තියෙනවා තට්ටුවක් ගී මඩ වෙනම ගන්නවා. එතකොට කතා කරන්නේ ගී මඩ ගැන. එතකොට කිරි ගැන නෙමෙයි කියන කතා කරන්නේ. ඒ වගේ යමක් යම් වෙලාවක තියෙනවද? ඒ තියෙන දේ ගැන කතා කරන්නේ යම් වෙලාවක තියෙනව නම් කෙනෙකුට ඕලාරික ශරීරය. ඒ විලන්ට අපි කතා කරන්නේ මේ ගොරෝසු ශරීරය ගැන. යම් වෙලාවක තියෙනව නම් මනෝමය ශරීරය. ඒ විලාට කතා කරන්නේ මනෝමය ශරීරය ගැන. යම් වෙලාවක තියෙනව නම් සංඥාමය ශරීරය. ඒ විලාට කතා කරන්නේ සංඥාමය ශරීරය. ඒ නිසා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක හොඳ කතාවක්. ඉමාකෝ චිත්ත ලෝක සමඤ්ඤ. මේක තමයි කියන ලෝක සම්මුතියෙන් තියෙන ඔක්කොම මේ කතා. ලෝක නිරුක්තිය මේ ලෝකේ කතාබස් කරන දේවල්. ලෝක වෝහාරා ලෝකේ විවාහාර කරන දේ. ලෝක පඤ්ඤස්තිය ලෝකේ පණවාගත්තු දේ. යායි තථාගත වූහරති තථාගතයන් වහන්සේ මේවම තමයි කියනවා කතාබස් කරන්නේ. අපරාමසන්ති ඒවට බැඳිලා නැහැ කියන බලන්න වෙනස. දැන් ශරීර තුන ගැන කතා කළා. මේ එතකොට මේ ආර්ය ශ්‍රාගික මාර්ගයේ කෙනෙක් අනුගමනය කළොත් ඕලාරික ශරීරය, මනෝමය ශරීරය, සංඥාමය ශරීරය කියන තුනම නිරුද්ධ වෙනවා. ඒකයි යා පිරිනුවම් පාන්නේ. ආර්ය ශ්‍රාගික මාර්ගය අවබෝධ කළ කෙනෙක් නිවන කරා ගියොත් එයා පිරිනුවම් පාන්න හේතුවන්නේ ආන ඒකයි. ඕලාරික ශරීරයේ, මනෝමය ශරීරයේ, සංඥාමය ශරීරයේ කියන තුනම නිරුද්ධ වෙනවා අරහත් වේදී. ඊට පස්සේ උපත කරා යන්න දෙයක් නෑ. දැන් සාමාන්‍ය මිනිස්යාට එහෙම නෙමෙයි. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තොත් තමයි අපි මැරෙනකොටම පංච උපාදාන ස්කන්ධයක්මනේ නිකුත් වෙන්නේ. එතකොට එක්ක මනෝමය ශරීරය, එක්ක සංඥාමය ශරීරය තමයි නිකුත් වෙන්නේ. දැන් නිවන අවබෝධ කරනකොට මේ ශරීර ඔක්කොම පවතිනා වූ හේතුව වන තෘෂ්ණාව නිරුද්ධ වෙලා යනවා. එතකොට ඒක ප්‍රශ්නක් නෑ. මේක අහලා පොට්ටපාදේ මොකද කළේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බැහැල තිබිච්ච දෙයක් ඇරලා පෙන්නුවා වගේ, අතරමං වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්නුවා වගේ, කරුවලේ ඉන්න එක්කෙනෙකුට තෙල් පහන් දැල්ලුවා වගේ භාග්‍යතුන් වහන්සේ මගේ මේ ඇස් දෙක පෑදුවා. මම භාග්‍ය බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝරත්නයේ සරණ යනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා උපාසකෙක් බවට පත් වුණා පොට්ටපාද. එතකොට හත්තිසාරපුත්ත චිත්ත කියන කෙනා ඒ විදිහටම සරණ ගිහිල්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මහාන වෙන්න ඕනේ කියලා එයා මහාන වුණා. මහාන වෙලා බොහෝම සුළු කලකදී උතුම් වූ අරහත්වයට පත් වුණා. එතකොට දැන් බලන්න මේ බුද්ධ දේශනාවේ පොට්ටපාද සූත්‍රයේ අග තිරුවන් සරණ ගියපු ගිහි ශ්‍රාවකෙක් ඉන්නවා. තිරුවන් සරණ ගිහිලා පැවිදි වෙච්ච පැවිදි ශ්‍රාවකෙක් ඉන්නවා. එතකොට මේ දෙදෙනාටම මේ සද්ධාව ඇති වුණේ බුදුරජාණන් වහන්සේත් එක්ක මේ ඇති කරගත්තු කතාව නිසා. එහෙනම් පින්වතුනි අපි සද්ධාවට එන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහල අවබෝධ කළාට පස්සේ. මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. අපි කියමු ඔන්න මහාචාර්යවරයෙක් ගැන අපි අහලා තියෙනවා. මේ මහාචාර්යවරයා අසවල් කාරණාව ගැන දක්සයි කියලා අපි අහලා තියෙනවා කියමු. නමුත් අපි තුන පැහැදීම ඔයා හොඳ කෙනෙක් කියලා අහලා තියෙනවා නමුත් පැහැදීමක් නැහැ. මොකද ඒක අපි දන්නේ. ඒ මහාචාර්යවරයා අපි දේශනාවකට කැඳවුණා. කැඳවුවට පස්සේ යා ඒ ලස්සනට තෝරලා විස්තර කරලා දෙනවා. ඊට පස්සේ අපි කලින්ට වඩා පැහැදීම වැඩි වෙන්නේ නැද්ද? වැඩි වෙනවා. ඊට පස්සේ අපි කියනවා අන්න ශෝක් මහාචාර්යවරේ. අන්න හොඳ දැනුමක් තියෙනවා යාට. අපි යාගේ දේශනාවක් ඇහුවා. හරි ලස්සනට කරුණු කියනවා. එතකොට අපි පැහැදුනේ යාට ශ්‍රවණය කළා නේද? යාගේ දැනුම ගැන පැහැදුනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ගැන අපි දන්නේ නැතුව, උන්වහන්සේ දේශනා කළේ මොකද්ද කියලා දන්නේ නැතුව අපිතුළු ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? මට තේරෙන්නේ. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. උන්වහන්සේ මෙන්න මේ දේවල් තමයි කතා කරලා තියෙන්නේ. උන්වහන්සේ මෙන්න මේව අවබෝධයෙන් දේශනා කරලා තියෙන්නේ. උන්වහන්සේ මේව අවබෝධයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අවබෝධයෙන් දේශනා කරපු ධර්මයක් මේ කියලා අපතුල පැහැදීමක් ඇති වෙන්න ඕනේ. අන්නේ පැහැදීම මත තමයි අපේ ශ්‍රද්ධාව තිබිය යුත්තේ. ඒ කියන්නේ අපේ ශ්‍රද්ධාව තිබිය යුත්තේ අමෝලික ශ්‍රද්ධාවක් ඇතුළේ නෙමෙයි. දැන් පින්වතුනි අවබෝධ කරනවා කියන එකයි කටපාඩම් කරනවා කියන එකයි දෙකක්. දැන් බුදුරජාන් වහන්සේගේ දේශනාවල් අපි ශ්‍රද්ධාව නැතුව වුණත් කටපාඩම් කරගෙන කියන්න බැරිද? කටපාඩම් කරන් කියන්න පුළුවන්. නමුත් කටපාඩම් කරන් කිව්වා කියලා අවබෝධ වුණා කියලා කියවෙන්නේ නැහැ. අවබෝධ වුණා නම් එයා යම්කිසි ආකාරයකට ඒක නෝණින් විමසලා යම්කිසි තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න මේ දෙන්නම තේරුම් ගත්තානේ. දැන් අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අහගෙන හිටිය අර 3000ක්. ඒවලන්ට චිත්ත ප්‍රසාද මාත්‍රයක් හටගත්තා. හටගත්තේ නැහැනේ. අඩු ගානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා අර මම ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැති මේ වැඩක් නෑ. මම කියාගෙන යන්නේ මේ චතුරාර්ය සත්‍යයයි. ඒක මේ කාරණ නිසා. අඩු ගානේ එතන හිටපු අර 3000 ගෙන් එක්කෙනෙකුටත් හිතක් පහළ වුණේ නැහැ නේ. මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියලා අහන්නේ? දැක්කනේ මේ අවබෝධයක් නැති කමේ ඇති. මේ නිසා අපි මේ හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි. සම්පූර්ණයෙන්ම මේ අපේ හිතේ යම් ශ්‍රද්ධාවක් ඇති වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන ඒක තම තමන් තුල පෞද්ගලිකව ඇති වෙන ඕන එකක්. තම තමන් තුල අවබෝධයකින් ඇති වෙන්න ඕන එකක්. දැන් මම ඒ කාරණේ නිසාමයි මේ දේශනාවල් පරිවර්තනය කළේ. දැන් ඔබට මේ දීඝනිකාය පොත් වහන්සේ පළවෙනි පොත් වහන්සේ කොටස අද ලබා ගත්තට පස්සේ ඔබ කියවුවට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් වේවි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා මහිමේ කොයි තරම්ද කියලා. දැන් මේක තියෙනවා පළවෙනි දේශනාව බ්‍රහ්මජාල සූත්‍රයේ. ඒක ටිකක් අමාරුයි.